නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමන්ති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මොරිනොවැලිහි ශ්‍රී සම්බල් සම්බුද්ධාලෝක බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි 2017 වර්ෂයේහි මැදින් මාස මාර්තු මාස සිදු කෙරෙන සීල වැඩසටහනටයි පින්තුන් සහභාගී වෙමින් සිටින්නේ. ඉතින් සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට හුඟකන් දීලා පින්තුන්ගේ හිතේ කුසලය පින දිනු කරගන්න බලාපොරොත්තු වන අවස්ථාව. ඉතින් අද මේ පින්කමෙහි දායකත්වයෙන් දරනවා කීප පළක් විසින් මහිතන කීර්ති මහත්මයා නේද දායකත්වයෙන්? ඔව් කීර්ති මහත්මාත් අශෝක නෝනාත් තමන්ගේ ආදරණීය දරුවන්ට ආශිර්වාද පිණිස පින්කමේ දායකත්වයෙන් දරනවා. ඒ වගේම දීපානි සෙනවිරත්න මහත්මියත් ඒ වගේම යසිත මහත්මාත් තමන්ගේ ආදරණීය මියගිය පියතුමාට ඩේවිඩ් පතිරත්න මහත්මාට පුණ්‍ය ආනුමෝදනා පිණිස පින්කමට සහභාගී වෙනවා අනුග්‍රහය දක්වනවා. ඉතින් ඒ කීර්ති මහත්මයා බලාපොරොත්තු වෙනවා සැන්ඩ්‍රා දියණියටත් ඒ වගේම ස්කොට් පුතුණුවන්ටත් ආශිර්වාද කරන්න. ඉතින් ඒ පින්තුන්ගේ බලාපොරොත්තු දැහැමි බලාපොරොත්තු ඉටු වේවා කියන පැතුමින් අපි හොඳින් බණහමු. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපට අපේ ජීවිතවල ගමන් මඟ අපට නිවැරදිව තේරුම් අරගෙන අපේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න අප විසින් මොකද කළ යුත්තේ කියන මාවත හෙළි කරන දහමක් තමයි බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ. පින්තුනි මේ දහම අපි තේරුම් ගත්තු පමණටයි අපි ඇත්තටම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නෙ. මේ දහම අපි තේරුම් ගත්තු පමණටයි අපි සතුට ලබන ක්‍රමය අපි හරියට තේරුම් ගන්නෙ. මේ දහම අහපු ප්‍රමාණයටයි අපි දුකෙන් නිදහස් වෙන ක්‍රමය කුමක්ද කියලා හරියටම දැනගන්නේ. ඒ දහම ආපු ප්‍රමාණයටයි අපේ ජීවිතේ නියම ආශිර්වාදය ලබා ගන්න අපි ඇත්තටම මොකද්ද කළ යුත්තේ කියන කාරණය අපට තේරෙන්නේ. පින්තුනි අද අප මේ සාකච්ඡා කරන මංගල සූත්‍රය කුද්දක නිකායේහි කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ සහ සුත්ත නිපාතේ කියන ස්ථාන කිහිපයක මේ සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් පින්තුනි මේ කරුණු කියලා කියන්නේ අපේ මේ ජීවිතේම සාර්ථකත්වය වැඩි කරගන්න සතුට වැඩි කරගන්න අපි මොකද කරන්න ඕනේ කියන කාරණා. මේ කාරණා තේරුම් ගන්න පින්තුනි අපට හිතෙනවා ඇත්තටම අපි මේව කලින්ම තේරුම් ගත්තනම් කොයිතරම්නම් අපි ජීවිතවල මේව කරනවද? කොයිතරම්නම් අපි ජීවිතවලට මීට වඩා ආශිර්වාදේ ලබා ගන්නවද? පරක් වෙලා හරි පින්තුනි අපි ජීවිතයේ යම්කිසි අවස්ථාවක මේව අපි තේරුම් ගත්තු ප්‍රමාණයට අපි ජීවිතේ හැම පැත්තෙම මේ කරුණ වලින් සාර්ථක වෙනවා. අධ්‍යාපනය ලබන කෙනෙක් පින්තුනි ඉගෙන ගන්න කාලේ හැම පැත්තෙම බලන්නේ හොඳම දේවල් ඉගෙන ගන්න. හොඳම කොලෙජස් වලට යන්න, හොඳම යුනිවර්සිටිස් වලට යන්න, හොඳම සබ්ජෙක්ට්ස්, හොඳම ලැන්ග්වේජස් ස්ටඩි කරන්න තමයි ඉගෙන ගන්න අය කාලේ බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉගෙන ගන්න දේ පින්තුනි වැඩිමනොත් මේ ජීවිත කාලයට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. Tamanta රැකියාවක් ලබන විතරයි. හැබැයි පින්තුනි මේ ඉගෙන ගන්න ධර්ම කාරණා අපේ සමස්ත ජීවිත කාලයටම විතරක් නෙවෙයි අපේ සසර ගමනටම යහපත පිණිස හේතු වන කාරණා. ඒ නිසා පින්තුනි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්නට යම් කිසි කෙනෙක් අවස්ථාව ලැබෙනවා නම් පින්තුනි ඒක හිතන්න එක මංගල කාරණයක්. ඒක සුභ අවස්ථාවක්. ඒක තමන්ගේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න තමන්ට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒක පින්තුනි නිකන් ලැබෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු සද්ධර්මී ලෝකේ තියෙන කාලෙක යම් කිසි කෙනෙක් ඉපදෙන්නේ සසර බොහෝ පින්කම් කරලා. පින්කම් විතරක් නෙවෙයි එපින්කම් කරන ගමන් බොහොම ප්‍රාර්ථනා කළා තමයි මෙවැනි කාලයක මනුස්ස ලෝකයේ කෙනෙක් ඉපදෙන්නේ. ඒ ඉපදින කෙනාට නිවැරදි විදියට දහමක් වුණගෙනමයි කියන එක පිනතුණි. ඊටත් වඩා දුර්ලභ කාරණයක්. තමන්ගේ බුද්ධිය, වාසනාව, පරිසරය, තමන්ගේ දෙමව්පියන්ගේ ආදර්ශය මේ බොහෝ කාරණවල එකතුවක ප්‍රතිඵලයක් විදියට තමයි කෙනෙකුට මේ ජීවිතය තුළ සද්ධර්මය ලැබෙන්නේ. ඒක ලැබීම පිනතුණි. ඒක හිතන්න එපා මේ දවසක දෙහික ප්‍රතිඵලයක් කියලා. ඔබ මේ සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන් ලැබෙන්නේ ඔබ කල්ප ගානක කරපු පින්කමල ආනිසංසය. ඒ ආනිසංසය ලබන්න පිනතුණි සමහර අය පින්නේ නැහැ. සමහර අපි කියනවා දැන් මේට මෙච්චර හොඳ වැඩසටහනක් කළා බලන්න කී දෙනා දාවේ කියලා සමහර විට අපි දොස් කියනෝනේ. අපි හිත නරක කරගන්නවා. පිනතුණි එහෙම හිත නරක කරගන්න අවශ්‍ය නැහැ. ඒකට පිනතුණි ලොකු පිනක් තියෙන්න ඕනේ එතෙන්ට එන්න. ඒ පින විසින් තමයි අපි මෙතන රැගෙන එන්නේ. ඒ නිසා ඒ පින නැත්නම් ඇතැම් විට මේ ඇහෙන මානෙක හිටියත් එයාට මේ බණ ඇහෙන්නේ නැහැ. හැබැයි ඒ වාසනාව තියෙනවා නම් ඈත ප්‍රදේශයක ඉඳලා හරි ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න එනවා කෙනේ. ඒ විතරක් නෙවෙයි පිනතුණි. මනුස්ස ලෝකේ අපි කෙනෙකුට දෙන්නෙකුට බණ කියනකොට හිතන්න එපා මේ මනුස්ස ලෝකේ පිරිස විතරයි බණ අහන්නේ කියලා. ඒ බණහන අවස්ථාවේදී පින්නතුනි මේ විශ්වයේ මින සත්‍යයන් දහමට කැමති අපමණ සත්‍ය මේ විශ්වයේ ඉන විවිධ ආත්ම භාවල ඒ බොහෝ දෙනෙක් මෙතෙන්ට ආකර්ෂණය වෙනවා. ඒ අය බණහනවා. ඇතැම් විට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අපේ ගෞතම බුදුහාඳුර විතරක් නෙවෙයි මිට කලින් ලෝකෙ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාත් මුණ ගැහිච්ච ඒ බුදුරජාණන් වහන්සේලගෙන් බණ අහපෝ ඇතැම් දෙවිවරු බ්‍රහ්මියෝ මේ මානස ලෝකෙ සිදු කරන ධර්ම දේශන අහන්නට ඒ අය අවධානය යොමු කරනවා. එනිසා ඒ අතරේ පින්නතුනි ඔබ හුඟක් වාසනාවන්තයි ඔබේ ගැන සතුටටපත් වෙන්න. පින්නතුනි සමහර අපි දැකලා තියෙන මේ රටේදී සමහර උපතින් අබෞද්ධ අය ඒ විතරක් නෙවෙයි සිංහල භාෂාව දන්නේ නැති අය අපිට මුණ ගැහෙලා තියෙනවා. ඇතැම් විට සිංහල භාෂාවෙන් බණ කියනකොට ඒ අය මේ බණ කියන අය අතර ඇවිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්නවා. ඇයි අහගෙන ඉන්නේ? බණ තේරෙන හින්දද? බණ තේරෙන හින්ද නෙවෙයි පින්නතුනි. එයා විශ්වාස කරනවා මෙවැනි විශාල පිරිසක් එක තැන ඉඳගෙන ආධ්‍යාත්මික දිනුවක් ලබනකොට මනස දිනවන දෙයක යෙදෙනකොට එයාට ලොකු ආකර්ෂණයක් ලොකු ආශිර්වාදයක් ලැබෙනවායි කියලා. ඒත් ඇතැමිට මේ ආසනෙන් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. අපි ඇතැමිට අපේ දරුවෝ එක්කන් එන්නේ අනේ සිංහලෙන් බණ කියන්නේ තේරෙන්නේ නැහැ කියලානේ. පින්නතුනි සමහර අය ඉරානේ ඉරාකේ වැනි මැද පෙරදිග රටවල ඉපදිච්ච සමහර අය මේ වගේ දේවල් කරනවා. මේ ආශිර්වාදය ලබා ගන්නවා. පින්නතුනි ඒ විදියට ලොකු අවධානයක් ඕනෑකමක් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් වර්තමානයේ ලෝකෙ තුල තියෙනවා. ඒ නිසා මේ බව ඔබ බොහොම අවදියෙන් ඉන්න. ඔබ බොහෝ විට ලෝකයේ සිදුවන අලුත් දේශපාලන වාතාවරණයන් ගැන බොහොම අවධානයෙන් ඉන්නේනේ. කමක් නැහැ. නමුත් පින්නතුනි ඊට වඩා අපි අවධානයෙන් ඉන්නට ඕන ලෝකයේ ආධ්‍යාත්මික ප්‍රබෝධය ගැන. කොහෙද හොඳම හාමුදුරු කෙනෙක් බණ කියන්නේ? නියම දහම කොතනද ප්‍රකාශවන්නේ? හොඳම භාවනා වැඩසටහන් කොතනද තියෙන්නේ? හොඳම සිල්වත් ගුණවත් හාමුදුරුවන්ලා කොයි රටේද කොයි ප්‍රදේශෙද ඉන්නේ? මේ ආදී දේ ගැන පින්නතුනි අපි නිතර අවධානයෙන් ඉන්නට ඕන. සමහර අය අපට මේ රටේදී මුණ ගැහිලා තියෙනවා. මේ රටේ ඉඳලා ඕස්ට්‍රේලියාවට යනවා භාවනා වැඩසටහන් වලට. මේ රටේ ඉඳලා ඕස්ට්‍රේලියාවට යනවා නිවාඩු දාගෙන භාවනා රිට්‍රීට් වලට. එහෙමයි පින්නතුනි අපට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා ඒ අය දන්නව පින්නතුනි මේ දහම තුල ලොකු ප්‍රයෝජනයක් තමන්ට ලැබෙනවා කියලා. අන්න ඒ ප්‍රතිලාභයේ පින්නතුනි හිතන්න එපා මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා. ඒක පින්නතුනි මේ ජීවිත කාලයේම තමන්ට ආශිර්වාදයක් මිනිස්සු පවතිනවා. ඒ නිසා මේ දහමගෙ අපි නිතර යෙදෙනකොට අපට නිරෝගී භාවය වැඩි වෙනවා. අපේ හිතේ සතුට වැඩි වෙනවා. අපි කරන කටයුතු සාර්ථක වෙනවා. අපේ දරුවන්ගේ අපේ ළඟම ඥාතීන්ගේ කටයුතු හුඟක් සාර්ථක වෙනවා. විතරක් නෙවෙයි අපි ඉන්න නිවසට අපි නිවසේ ඉඳගෙන මේ කටයුතු කරනවා නම් ඒ නිවසට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්තුනි අපේ මේ ශාරීරිය උපයෝගී කරගෙන දාන ආදී පින්දහම් කරනකොට පින්තුනි අපේ මේ භෞතික ශරීරයටත් ලොකු වටිනාකමක් ලැබෙනවා. මේ ශාරීරිය පූජනීය දෙයක් බවට පත් වෙනවා. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පුද පූජාවට ලක් වෙන ශරීරයක් තමයි අපි මනුෂ්‍යයන් උනාට දරාගෙන ඉන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ පින්නතුනි මනුෂ්‍යයන්ගේ ගෞරවය විතරක් නෙවෙයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සක්‍ර දේවේන්ද්‍රගේ පවා ගෞරවයට ලක්වන විදියට අපේ හිත අපට දිනු කරන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඊටාම සරල සහැළු දෙයක් විතරක් ලෝකෙට දෙන උත්තමයෙක් නෙවෙයි. එවැනි උත්තමයෙක් සාරසංඛ්‍ය කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් මනස දිනු කළා කළා මේ ලබන අවබෝධයෙන් ලෝකෙට දෙන්නේ අපේ ජීවිතපත් කරන්න පුළුවන් ඉහළම තලයට අපවපත් කරන්. ඒ නිසා ඒ වාසනාව ලැබපු ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාව ඔබ දිනෙන් දින වැඩි දියුණු කරගන්න. මේ ධර්ම මාර්ගය ඉදිරියට යද්දී පින්නතුනි ප්‍රධානම කාරණයක් තමයි ප්‍රඥාව දිනු වෙන වෙන්නේ. ඒ ප්‍රඥාව තමයි පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. මිනිස්සෙකුට තියෙන වටිනාම රත්නය, වටිනාම මැණික, වටිනාම දියමන්තිය තමයි ප්‍රඥාව. ඇයි ඒකට හේතුව? පඤ්ඤාය පරිසුජ්ජති. ඒ ප්‍රඥාවෙන් තමයි අපේ මානසික පාරිශුද්ධත්වය ලබා දෙන්නේ. ඒ නිසා ඒ ප්‍රඥාව අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. ඒ ප්‍රඥාව අපේ ජීවිත චර්යාව තුළින් ප්‍රකට වෙන්නට ඕන. ඒ ප්‍රඥාව වැඩි වෙනවත් එක්කම අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනස කියන්නේ පින්නොතින අපේ පෞරුෂය, පර්සනලිටිය එන්න එන්නම ඉහළම මට්ටමට දින වෙනවා. ඒ නිසා මේ වාසනාව ලැබපු ඔබ හුඟක් භාග්‍යවන්තයි. ඒ වාසනාව පින්නොතින අපේ ජීවිත තුළ හැකිතාක් වේගෙන් ලබන්නට ඕන. ඇයි එහෙම අපි කරන්න ඕන? අපේ ජීවිතවල ඇයි අපි පින්නොතින ධර්මයේ හැසිරෙන්න ඕන? අපේ ජීවිතවල ප්‍රධාන අභියෝග ටිකක් තියෙනවා, චැලෙන්ජස් තියෙනවා. මොනවද පින්නොතින අපේ ජීවිත හමුවේ තියෙන අභියෝග? අකුසල මූල තමයි සාමාන්‍යයෙන් බලන විදියට. නමුත් සාමාන්‍යයෙන් අපිට පේන ජීවිතයේ සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනෙකුට උනත් තේරුම් ගන්නකොට ඒවත් අභියෝග තමයි. නමුත් පැහැදිලිම බුදුදහමේ සඳහන් වෙන අභියෝග මොනවද? අපට ජීවිතය ජය ගන්න අමාරු කාරණා ටිකක් ජීවිතේ තියෙනවා. මොනවද ඒ කාරණා? ඒ කෙලෙස් පැත්තනේ, මානසික පැත්තනේ. සාමාන්‍යයෙන් මනසට ඍජුවම සම්බන්ධ නැති, සම්බන්ධ නැහැ කියනත් බෑ, සම්බන්ධයක් තියෙනවා. භෞතික පැත්තට වැඩිපුර බර දෙයක් තියෙනවා. අපට පේන හැට පේන තත්ත්වය. ඒකත් අපට දින ඇත්තෙන්ම බුදුහාඳුර දේශනා කරනවා. ඇයි ආගමික ආධ්‍යාත්මික ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය? ඒ ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍ය කුමන කාරණා නිසාද කෙනෙක් බුදුහාඳුර දේශනා කළා? ඒ කාරණාවලින් පළවෙනි කාරණේ තමයි මහලු වීම කියන කාරණේ, වයසට යෑම. මෙන්න මේ වයසට යනවා කියන එක අපට භෞතික වශයෙන් පාලනය කරන්න බැරි දෙයක්. අපේ ලස්සන රූප සම්පන්නිය, නිරෝගී භාවය හැමදාම එක විට තියෙන්නේ, දිනෙන් දින අපි වියපත් වෙනවා. මෙන්න මේ වියපත් වීම කියන අභියෝගය ජය ගන්න අපට ධමයක් අවශ්‍ය වෙනවා. ඒකෙන් කියන්නේ ධර්මය අහුගාම මහලු වෙන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. මහලු වෙන එක වෙනවා. ඒ මහලු වීමෙන් වෙන මානසික අවපාතය, මානසික පීඩණයෙන් දුර වෙන මේක කියන්නේ. එතකොට මහලු වීම තමයි අපට ජීවිත අමෝයේ තියෙන පළවෙනි අභියෝගය. දෙවෙනි අභියෝගය මොකද්ද? ලෙඩ වෙන එක සමහර තැන්වල දක්වල තියෙන එක. හරි, නමුත් සමහර අය ඉන්නවා ලෙඩ වෙන්නේ නැති අයත් ඉන්නවා නේ. මෙතන ප්‍රධානම දේවල් ටික, උපරිම ප්‍රධානම ටික මේ කියන්නේ. දෙවෙනි කාරණය තමයි මරණය කියන කාරණේ. තුන්වෙනි කාරණය තමයි නැවත ඉපදීම කියන කාරණය. නැවත ඉපදෙන අවස්ථාවකදී අපාගත වෙන්න පුළුවන් තියෙන අවස්ථාව, දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. එතකොට මොනවද අපේ ජීවිත අභිය? දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්නේ ජීවිත අභියෝගය කියලා තමගේ ණය ටික ගෙවා ගන්න, දරුවෝ විභාගයෙන් පාස් කරව ගන්න, මේ ටිකනේ අපි හිතන්නේ නේද? ලොකුම ප්‍රශ්න කියලා ජීවිතේ. නමුත් පිනොතන අතරින් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ජීවිතය ගැන ඉතාම ගැඹුරින්, ඉතාම බුද්ධිමත්ව බලන දහමක් තමයි බුදුහාඳුරගේ දහම කියලා කියන්නේ. එනිසා ඒ දහම තුළින් අපට පෙන්වා දෙනවා ඇයි අපට දහමක් අවශ්‍ය, මොනවද අපේ ජීවිතවල තියෙන සැබෑ අභියෝග කියලා. මොනවද අභියෝග? මහලු වීම, මරණය සහ නැවත ඉපදීම කියන කාරණය. මෙන්න මේ තුනම පින්නොතින අපට ජය ගන්න පුළුවන් ධර්මය තුළින්. වෙනත් ආගම්වල ලක්ෂණය තමයි එයාගේ විමුක්තිය, නිර්වාණය, ස්වර්ගයට යාම මේ සියල්ලක් මේගොල්ලන් පණවන්නේ මරණයෙන් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ සියලුම දේවල් ජයග්‍රහණය කළ විමුක්තිය ලබන්නේ පුද්ගල ජීවත් වෙන කාලෙදිමයි. සජීවී පුද්ගලයෙක් තුළම මේ ධහම දකින්නට පුළුවන්. නිර්වාණය මේ ජීවිතය තුළම දකින්න පුළුවන් විතරක් නෙවෙයි, නිවන ලැබුණට පස්සේ තවදුරටත් මේ සමාජය තුළ එතනත්තා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. ඒ නිසා පින්නතුනේ මෙන්න මේ අභියෝග ජය ගන්න යන මගේදී බුදුහාමුදුරෝ මේ අභියෝග තුන විතරක් නෙවෙයි ඉලක්ක කළේ. මේ ජීවිතයේ පින්නතුනේ සාමාන්‍ය සරල කාරණේ ඉඳන්ම ටිකෙන් ටික අපේ දේනුව ඉහළට යොමු කරන විදිය අනුපිළිවෙලින් පැහැදිලිව දක්වලා තියෙනවා. හරියට මහා සාගරය වෙරළේ පටන් කෙමෙන් කෙමෙන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ මේ සද්ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයි. එනිසා ඕනම කෙනෙකුට තමන්ගේ බුද්ධි මට්ටමේ ඉඳලා තමන්ට මේක පිළිපදින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි, පින්නතින අපි මේ ධර්මයේ තියෙන කරුණු ඉතාම සරල කාරණේ ඉඳන් ගැඹුරට විස්තර කරනවා. ඔබ හුඟක් සිහියෙන් ඉන්න. මේ හැම කාරණයක්ම වැදගත්. එක කාරණයක් අනිත් කාරණයට සම්බන්ධයි. එක කාරණයක් මිස් වුණොත් ඇතැම් විට ඊළඟ කාරණේ තේරුම් ගන්න අමාරු වෙයි. එනිසා මේවා අපි දැනටමත් දන්න කාරණා කියලා සරලව හිතන්න එපායි. මේ හැම කාරණයකම උඩින් පේන අර්ථයක් වගේම යටින් දෙවෙන ගැඹුරු අර්ථයකුත් තියෙනවා හැම එකම. එනිසා ඒ උඩින් තියෙන අර්ථ ටික මේ පොලේ කියවල තේරුම් ගන්න පුළුවන්. හැබැයි යටින් දෙවෙන අර්ථය තේරුම් ගන්න හොඳට සීකලපනාවෙන් ඉන්නට ඕන. හොඳට අවදියෙන් ඉන්න ඕන. අවදින් ඉඳලා තමාරු කාරණා මේ තේරුම් ගන්න. ඒ නිසා නිින්ද ගියොත් කොහොමවත් තේරුම් ගන්න බෑ. ඒ නිසා හොඳට අවධානයෙන් ඉන්නට ඕන. ටිකක් එක තැන ඉන්න අමාරු නම් පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරගන්න. පොඩ්ඩක් හිටගත්තත් කමන්නේ, අමාරු නම් අයිනකට ගිහිල්ලා බාධාවක් නෑ අනිත්‍යයට. මේක පින්නතුනේ අපි කියන දේ තම සරලව සහ ගැඹුරින් තේරුම් ගන්න උත්සාහයක් කරන්න. පින්නතුනේ බුදුහාමුදුරු දේශනා කරනවා පැහැදිලිවම, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ කියලා. මේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීම, විමුක්තිය, මානසික සුවය කියන මේ කරුණු උන්වහන්සේ පණවන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. මේ ධර්ම මාර්ගය යන්නට ඕන යමක් දැනගෙන. දැන් අපි ගමනක් යනවනම් නිකන් එළියට බැස්සට හරියන්නේ නැහැ. නිකන් එළියට බැහැලා වේගෙන් ඩ්‍රයිව් කරාට හරියන්නේ නැහැ. උත්සාහය තිබ්බට හරියන්නේ නැහැ. ඒ වැඩේ පටන් ගන්න කලින් හරි දැක්මක් තියෙන ඕන තමන් මොකද කරන්නේ කියලා. එහෙම නැතුව අපි උත්සාහ කරාට අපේ වීරිය, අපේ උත්සාහය නිෂ්ඵල ව්‍යායාමයක් වෙනවා. ඒ නිසා බුදුදහමේ පැහැදිලිම කියන දෙයක් තමයි මේ ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන්ම ගැඹුරට යනකම් ඉතාම අවබෝධයෙන් යන්නේ. දැක දැක මේ ධම්මක යන්නේ. එනිසා මේක අන්ධකාරය යන ගමනක් නෙවෙයි. වෙනත් ආගම්වල කියන්නේ මේක කරන්න කරාට පස්සේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. බුදුදහම එහෙම නෙවෙයි. බුදුදහමේ මේකේ රිසල්ට් එක පෙන්න තමයි ඉදිරියට යන්නේ. ඒ වගේම ධර්මයේ සාන්දිස්තිකයි, අකාලිකයි. ඒ දහම පිළිපදින පිළිපදින තමන්ටම ජීවිතයේ දෙස පේන රිසල්ට් එක. දැන් ඔබ මෙහි ඉඳන් නොදන්න නගරයකට අපි යනවා කියමු. අපි ගමු ඔබ කවදාවත් ගිහිලා නැහැ කියලා අපි ගමු සංඝසේ වලට යනවා කියමු. ඒ ගමන් මග ඔබ අහගත්තොත් යන පාරේ මග යනකම්ම ඔබට කලින් අහපු මැප් එකේ මන්සන්දි ඔබට මුණ ගැහෙනවා. මුණ ගැහෙන ගැහෙන ඔබට විශ්වාසනීයත්වයක් ඇති වෙනවා, මන් දැන් හරි ගමන් මග යන්නේ කියලා. අන්න ඒ වගේ තමයි වෙනතුනේ මුලින්ම මේ දහම් මග හරියට තේරුම් අරගෙන යනකොට යාට ප්‍රතිඵල පෙනෙපෙන යන්නේ. ඒක තමයි දහමේ තියෙන වාසිය. පින්නතුනේ අද අපි මේ සාකච්ඡා කරන මංගල සූත්‍රය අපි නිතර සජ්ජහනා කරන, නිතර ආශිර්වාදය සරසාගෙන සූත්‍රයක්. පින්නතුනි මේක දේශනාවෙන් විතරක් නියම ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. මේ ආනිසංසය හැබෑ ලෙසම ලැබෙන්නේ ඒක තමන් ජීවිතයේහි අනුගමනය කරපු ප්‍රමාණයට. අපි බොහෝ දෙනෙක් කැමති මංගල කාරණාවලට, බ්ලෙසින්ස් වලට කැමති. අපි ඒ නිසා තමයි කෙනෙකු උපන්දිනයට සෙත් පතන්නේ, අලුත් අවුරුද්දක් අහම සෙත් පතන්නේ, උදෑසන සෙත් පතන්නේ නේද? දවල්ට සෙත් පතනවා, හවසට සෙත් පතනෝනේ. දැන් මේ සෙත් පතන එක දිහා බැලුවම කෙනෙකුට හිතනවා මේක මේ අලුතෙන් බටහිරෙන් ආපු දෙයක් කියලානේ. ඔබට එහෙම හිතෙනවද? බටහිරෙන් පෙරදිගට ගිහපු කාරණයක් කියලා. පින්නතුනි බුදු හාමුදුර ගුඩ් මෝනිං කියලා කියලා තියෙනවා. සුප්ප බාතං කියලා කියනවා. යම් කිසි උදෑසනක කෙනෙක් පින්කම් කරන අදහසින් නැගිටිනව නම් ආර්යයන් වහන්සේලාට දන් දෙීමේ අදහසින් කිසියම් උදෑසනක යම් කිසි කෙනෙක් නැගිටිනව නම් ලෝභ ద్వේස මොහ අඩු කර ගැනීම අදහසින් කෙනෙක් උදෑසනක නැගිටිනව නම් ඒ උදෑසන සුප්ප බාතං. සුප්ප බාතං කියන්නේ පාලියෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ ගුඩ් මෝනිං කියන එක. ගුඩ් මෝනිං විතරක් නෙවෙයි යම් කිසි දහවලක යම් කිසි කෙනෙක් මධ්‍යහ්නයක යම් කිසි කෙනෙක් මේ යෙද වැඩේ යෙදෙනව නම් ඒ මධ්‍යහ්නයට කියනවා සුමජ්ජන්හං කියලා. සුභ මධ්‍යහ්නයක් කියලා කියලා තියෙනවා. ඒ වගේම යම් කිසි සන්ධ්‍යාවක මේ කෙනෙක් ඒ පින්කම් කරන අදහසින් තමන්ගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මොහ අඩු කරන අදහසින් සන්ධ්‍යාවක වැඩ කරනවා නම් ඒ සන්ධ්‍යාව සුසායන්හං කියලා කියනවා. සුසායන්හ කියන්නේ මොකද්ද? සුභ සන්ධ්‍යාවක් ගුඩ් ඊවින් කියන එක. හැබැයි හැපි නිව් ඉයර් කියලා නම් නැහැ. හැපි බර්ත්ඩේ කියලාත් නැහැ. පින්නතුනි ඇයි එහෙම කියන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ මාසයක්, සතියක්, අවුරුද්දක්, වසර 50ක්, 100ක් කියන මේ හැම දෙයකම මූලික එකකේ මොකද්ද? දවස, දිනය. දවස සාර්ථක කරගත්තොත් අපේ සමස්ත ජීවිතයම සාර්ථකයි. ඒ නිසා පින්නතුනි මුලින්ම ලෝකයට ගුඩ් මෝනින් කිව්වේ බුදුහාමුදුරුවෝ. ඒක නිකන් වචනෙන් විතරක් නෙවෙයි. අද අපි වචනෙන් කිව්වම හිතෙනවා සම්පූර්ණ වෙයි කියලා. ඒකත් හොඳයි ඉතින් කෙනෙක් මුණ ගැහෙනකොට කතා කරන එක. නමුත් පින්නතුනි මේක වචනෙන් විතරක්ම සම්පූර්ණ වෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ක්‍රියාකාරීත්වයක් තියෙනවා. බුදුදහමේ නිතරම ලක්ෂණය තමයි ප්‍රාර්ථනාවෙන් පමණක් එක ලැබෙන්නේ නැහැ කියලා. හොඳ බලාපොරොත්තු සිහින තියෙනට ඕන. හැබැයි ඒ සිහින සඵල වෙන්නේ ඊට අනුපූර්ව වූ ප්‍රතිපදාවක තමන්ගේ දෙන්නට ඕන. ඒ නිසා සැබෑ ලෙසම අපේ ජීවිතය මංගල්‍යයක් කරගන්නේ කොහොමද කියන කාරණය තමයි මේ සූත්‍රයෙන් අපට දේශනා කරන්නේ. මේක කියන්නේ බ්ලෙසින්ස්. නෝමල් බ්ලෙසින්ස් නෙවෙයි, සුප්‍රීම් බ්ලෙසින්ස්. උසස්ම මංගල්‍ය කාරණා ටික මේක කියන්නේ. මේ කාරණා අපි සඵල කරගත්තොත් පින්නතුනි අපට තියෙන වාසිය මොකද්ද? අපේ පින්නතුනි අවමංගල්‍ය කාරණාත් මංගල කාරණා බවට පත් කරගන්න පුළුවන්. ඇප්ලික්සන්ස් අපට පුළුවන් පරිවර්තනය කරගන්න බ්ලෙසින්ස් වලට. ඒකට උදාහරණයක් කියන බලන්න පුළුවන්. මරණය කොහොමද මංගල කාරණයක් වෙන්නේ කියලා බුදුහාඳුරන්ගේ ත්‍රිවිධ මංගල්‍ය බලන්න. ඉපදීම බුදු විමතරක් නෙවෙයි පරිනිර්වාණයත් මංගල්‍යයක්. ඇයි කෙනෙකුගේ මරණය මංගල්‍යයක් වුනේ? ඒක අපේ මංගල කාරණයක්ද? බුදුහාඳුරන්ගේ පිරිනමන පෑම අපේ මංගල කාරණයක්ද? මේ තුන පිනොතින අපේ මංගල කාරණා නෙවෙයි. මේ තුන බුදුහාඳුරන්ගේ මංගල කාරණා. අපටත් ඉපදීම බුදු විම නම් මංගල කාරණයක් තමයි. නමුත් අපි වුණත් අපි නෙවෙයි ආනන්ද හාමුදුරුවොත් ඇඬුවා. උන්වහන්සේටවත් ඒක මංගල කාරණයක් වුණේ නැහැ. මේ තුන පිනොතින අපේ මංගල කාරණා නෙවෙයි. ඒ ගුණවලට පත්වෙච්ච උතුමාට මංගල කාරණේ. ඒ නිසා පින්නතුනි මේ දහමගෝසේ ගියොතින් අපේ මරණ දවස අපේ මලගම පින්නතුනි මලගමක් නෙවෙයි. ඒක මංගල්‍ය නිවසක් බවට පත් කරගන්න පුළුවන්. අන්න එහෙම දහමක් මේක. ඒ වගේම අපි මේ ගුණධම් තුල හිටියොතින් පින්නතුනි අපේ මියගිය දවසට අපේ සම්පූර්ණම සසර ගමන අවසන් කරන්න බැරි වුණත් මේ දහම්මගේ අඛණ්ඩව අපේ නිරතුරුව යෙදුනොතින් අපි මරණයට පත් වුණාට පස්සේ ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ මේ තමන් ගත කරපු ආත්ම භාවයට වඩා ඉහළ තැනකටයි යන්නේ. එදාට පේනොතින අපේ මරණයත් පැහැදිලිවම මංගල්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඇයි? අපි ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්නේ. අපේ ළඟම ඥාතීන්ට මේ දාය ආදී අපට දෙන්න පුළුවන්කම ලැබුණොත් එදාට පේනොතින අපි ඥාතීන් මිය ගියට අඬන්නේ නැහැ. ඇයි අපි ඇත්තටම අඬන්න ඕනේ පේනොතුනි? කෙනෙක් මිය ගියාම අපි අඬන්න ඕනේ නැයි? ඔව්, කෙනෙක් මිය ගියාම අපි ඇත්තටම අඬන්නට ඕනේ පේනොතුනි. එයා හිටිය තැනට වඩා පල්ලෙහා තැනක නම් ඉපදෙන්නේ. ඒ මිය ගිහපු තැනා තමන් හිටිය තැනට වඩා ඉහළ ආත්ම භාවයක, ඉහළ මනුස්ස ලෝකේ තැනක, හරි දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක තැනක ඉපදෙනවා. ඉපදිලා නම් ඉන්නේ. අපි මේ මිනිහ බදාගෙන අඬනවා නම් අනේ මාව දාල යන්න එපෝ මේ ගෙදරට මෙන්නෝ කියලා කිව්වොතින් අපි ඒ කෙනාට කරන උදව්වක්ද? සාධාරණයක්ද? අච්චර උදව් කරපු මිනිස්සේ ආයි මේ මැටි ගෙදර තියාගෙන නේ බලන්නේ. මැටි වලින් හදපුවා තමයි පින්නතුනි මේ ඔක්කොම. පින්නතුනි එයා ඊට වඩා මනසෙන් නිර්මාණය කරපු දිව්‍ය විමන් වලට යන සෝදානම් ඉන්න කෙනෙකුට අපි කියනවා මෙහෙ නවතින්න කියලා. ඒ නිසා පින්නතුනි අපි මේ දහම තුල ඉන්නවා නම් අපි මේ ජීවිතයෙන් සමු ගන්න කෙනාට කලින්ම උදව් ටික කරලා තියෙන්නේ. එයාත් එක්කම අපි පින් දහම් කරලා තියෙන්නේ. ඒ නිසා එයාගේ අපි ගමන්ට සුබපතනවා මනුස්ස ලෝකෙ ඉඳගෙන. ඒ නිසා මෙන්න මෙවැනි වෙනසක් අපේ ජීවිත තුල පින්නතුනි සිද්ධ වන්නට ඕන. මෙන්න මේ ප්‍රතිපදාව අපි ඉන්නවා නම් ඒක මරණයෙන් පස්සේ වෙන සාර්ථකත්වයක් විතරක් නෙවෙයි ජීවිතේ එන්න එන්නම පින්නතුනි මේ මංගල්‍ය කාරණාවලින් අපි ඉදිරියට යනකොට පින්නතුනි අපි අර ජීවිතයේ අප වෙත ළඟා වෙමින් තියෙන මහා අභියෝග වලට අපි ඒ යන වේගයට වඩා වේගෙන් අපි ඉදිරියට යනවා. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි අර මුලින් සඳහන් කළ අභියෝග මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන මේ අභියෝග ටික අපිත් එක්ක ජීවිතයේ සමාන්තරව ගමන් කරනවා. එහෙම සමාන්තරව ගමන් කරද්දී අපි කරන්නේ ධර්මයෙන් කරන්නේ අර ටික පසුකල අපි ඉස්සරහට යන එක. ඒ ටිකෙන් අපි ඉස්සරහට ගියාට පස්සේ මේ තුනට අපිව පරාජය කරන්න බෑ. මේ තුනින් අපි කම්පා වෙන්නේ නෑ. අද අපි කරන්නේ මේ තුන ජය ගන්න කියලා අද මොනවද කරන්නේ? අද අපි කරන්නේ මහලු වීමත් එක්ක දරුවෝ ටික හදනවා, ගේ දොර හදනවා, බැංකු පොතේ සල්ලි වැඩි කරගන්න ඒ ටික කරන්නේ. ඒ ඔක්කොම කරත් පින්නතුනි මේ අභියෝග වල දිජය ගන්න බෑ. ඒ නිසා අන්නේ අභියෝග තුන ජයගන්නේ ධර්මයෙන්. අන්නේ දහම් මග තමයි මේ මංගල කාරණා හැටියට අපට බුදුහාඳුරු දේශනා කරන්නේ. මේ මංගල කාරණා පින්නතුනි සමහර අර්ථයක ළඟින් යන අර්ථ තියෙන්නේ. තමන් ඒවත් එක්ක ගැටෙන්න යන්න එපා. වඩාත්ම නිවැරදි අර්ථයක් කරා අපි යන උත්සාහ කරමු. සමහර ඒවා එක කාරණයක් තවත් කාරණයකට සම්බන්ධයි. ඒ නිසා ඒ තැන්වලදී සමානකමක් තියෙනවා. නමුත් අපි මේ සරල කාරණාවලට වඩා විශේෂයෙන්ම වැදගත්ම වඩාත්ම අපට ජීවිතයට අපි ගැඹුරින් හිතිය යුතු කාරණා ගැන අපි වැඩිපුර සාකච්ඡා කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් මේ කොළ තිනව ගන්න පුළුවන්. දිනක් මේ අත්පත්‍රිකා දුන්නා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් බුදුහාඳුරංගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මනුෂ්‍ය ලෝකේත් දිව්‍ය ලෝකේත් සත්‍යන ප්‍රශ්නයක් තියෙනවා මංගල කාරණා මොනවද කියලා. ඒ මංගල කාරණා අපි හැමදෙනා කෙරෙහිම දේශනා කරන්න කියලා සඳහන් කළා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවේ කොටසක් වෙන් වෙලා තිබුණා දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න. උන්වහන්සේගේ රාත්‍රියේ කොටස් කිහිපයකට බෙදලා තිබුණා පෙරයාම, මැදියම සහ අලුයම කියලා, පස්චිමය කියලා තුනකට බෙදලා තිබුණා. පෙරයාම කියන්නේ සවස 6 ඉඳන් රාත්‍රී 10 දක්වා පැය 4. රාත්‍රී 10 ඉඳන් උදෑසන 2 දක්වා කාලය මැදියම. රාත්‍රී 2 ඉඳන් උදෑසන 6 දක්වා කාලය පස්චිමයම අලුයම කියලා සඳහන් කරනවා. මෙන්න මේ මධ්‍යම රාත්‍රියේ කාලේ රාත්‍රී 10 ඉඳන් උදෑසන 2 දක්වා කියන මේ කාලේ බොහෝ විට උන්වහන්සේ වෙන් කළ තිමුනේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න. රාත්‍රියේ කාලේ මුළු දෙවුරම බබළුවමින් සමහර දෙවියන් බ්‍රහ්මයන් උන්වහන්සේ වෙත ඇවිල්ලා ධර්ම කාරණා අහලා තියෙනවා. සමහර අය පින්නතුනි නිතර නිතර බුදුහාඳුරන්ගෙන් බණ අහන එන අය. සමහර අය මීට කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනවල බණ අහලා මාර්ගඵල ලබලා හිටිය අය. දැන් පින්නතුන් අහලා ඇති අපේ සිද්ධාර්ථ තාපසතුමා ගිහිගෙන ඉක්මනකොට ඔබ අහලා තියෙනවා සිවුරු පිරිකර පූජා කළා කියලානේ. බ්‍රහ්මයෙක් ඇවිල්ලා. කවුද ඒ බ්‍රහ්මයා? ඔව්, ඝටේකාර නම් මහා බ්‍රහ්මයා සිවුරු පිරිකර පූජා කරා කියලා අපි අහලා තියෙනවා. ඒ ඝටේකාර බ්‍රහ්මයා කියන්නේ කවුද? ඔව්, ඒ ඝටේකාර කියන්නේ පින්නතුනි එදා අපේ බුදුහාමුදුරන්ට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අර ජෝතිපාල කියන මානවකයාගේ යහළුව හැටියට හිටිය කෙනා. එදා ඝටේකාර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාගාමී වෙලා හිටියේ. ඒ අනාගාමී වෙලා හිටිය කෙනා බ්‍රහ්ම ලෝකේ ඉඳලා තමන්ගේ මේ අතීත මිතුරා ගිහිගෙන නික්මනකොට සිවුරු පිරිකර ඔහු විසින් ගෙනත් දුන්නා. එවිතරක් නෙවෙයි විටින් විට සූත්‍ර පිටකයේ පුරා සූත්‍ර කිහිපයක්ම සඳහන් වෙනවා මේ ඝටිකාර බුදුහාඳුරුවෙත ඇවිල්ලා තමගේ අතීත මිතුරා බලන්න ආවා. ඇවිල්ලා තමගේ සතුට ප්‍රකාශ කළා. පිනුතුනි මේ වගේ විශ්වෙෙහි සම්බන්ධයක් තියෙනවා. අපෙත් අපේ අතීත මිතුරන් මේ විශ්වයෙන් නොඑක් තැන ස්ථානගත වෙලා ඉන්නවා. ඒ අපට විටින් විට උදව් කරනවා. ඇතැමිට බාධා කරන ඇත් ඉන්නවා. එනිසා පිනුතුනි මේ සසරෙන ගමනේදී පුළුවන් තරම් Tamanට මුණ ගැහෙන අනිත්‍යයට උදව් කරන්න. ඒ උදව් කරන අයගේ උපකාරය මේ ජීවිතේ විතරක් නෙවෙයි සසරෙදිත් ලැබෙනවා. ඒ වගේම Taman මෙතන උදව් කරනකොට Taman මෙතන හොඳ ගතිගුණ පුරුදු කරනකොට මේ විශ්වයේ නොඑක් තැන්වල අපේ අතීතයේ මුණ ගැහිච්ච අපේ මෞදේමාපියන් යහලුවන් අපේ දියුණුව දැකලා සතුට වෙනවා. අපට ආශිර්වාද කරනවා. අපේ දියුණුවට ඒ අය උදව් කළේ ඒත් පින්දහම් කරගන්නවා. ඒකත් විශේෂ ලක්ෂණයක්. මෙන්න මේ විදිහට දෙවියන් සමග කටයුතු කරන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වරක් ආපු මේ දෙවියා බුදුහාඳුරන්ගෙන් මංගල කාරණා සඳහන් කළා. පින්තුනි මංගල කාරණා කියලා සාමාන්‍යයෙන් අපි තේරුමින් කියනමු මොකටද? හා සුභ කාරණා. හා බ්ලෙසින්ස් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. මේව තමයි බුදුදහමේ තියෙන සුප්‍රීම් බ්ලෙසින්ස්. උතුම්ම ආශිර්වාද. ඇයි ඒවට සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා කියන්නේ? මේවගේ වාසිය යහපත මෙයාත් මෙඩ විතරක් නෙවෙයි සසර ජීවිතේටත් මේක යහපත තියෙනවා. මේ විතරක් නෙවෙයි අද අපි මංගල කාරණා කියලා බ්ලෙසින්ස් කියලා අද කරන දේවල් ඇතැමිට මේ ආත්මෙට විතරයි බ්ලෙසින්ස් ඒවා. ආ මේ ආත්මෙට විතරයි මංගල කාරණා. පරලෝකට අවමංගල කාරණා සමහර ඒවා. ඒ විතරක් නෙවෙයි තමන්ට මංගල කාරණයක් වෙන කෙනෙකුට අවමංගල කාරණයක්. ඇතැමිට එක ගෙදර සද්දේට ඈ සින්දු දාගෙන එළි වෙනකන් කැමර ගහලා මේ ගෙදරට මංගල්‍ය. අල්ලපු ගෙදර පාඩම් කරන ළමයි ඉන්නවා. ලෙඩ වෙච්ච මිනිස්සුයි ඉන්නවා. එයට එක දුකක් කරදරයක්. එයට එක යහපතක් නෙවෙයි. ඒ නිසා පින්නතුනි බුදුදහමෙන් මේ කියන කාරණාවල සුවිශේෂත්වය තමන්ටත් ඒක යහපතක්, අනුන්ටත් යහපතක්, මෙලොවටත් යහපතක්, පරලොවටත් යහපතක්. ඇයි ඒකට හේතුව? මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ තමන්ගේ මානසික සතුට, තමන්ගේ මානසික පාරිශුද්ධත්වය රැකගනිමින්, දියුණු කරගනිමින් තමයි මේ මංගල කාරණා අපේ ඉදිරියට යන්නේ. ඒ මංගල කාරණාවල පළමුවෙනි ලක්ෂණය තමයි පින්නතුනි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. පළවෙනි කාරණය අසේවනාච බාලානං. පින්නතුනි මේ අපි සූත්‍රයේ සඳහන් කිරීමත් එක්කම සුවිශේෂී කාරණා මැදදී අපි කියනවායි ඒව තේරුම් ගන්න. බුදුහාඳුරන්ගේ දර්ශනීය තියෙන ලක්ෂණයක් තමයි නිතර කරන්නේ වැරදි පැත්තෙන් මුදවන එක. දැන් දරුව හදන දෙමාපියන්ට කියනවා දරුවන් නිතරම අකුසලයෙන් මුදවන්න කියලා. පස්සේ තමයි කියන්නේ කල්යාණේ නිවේසෙන්දි කියලා. කුසලයේ යොදවන කියන්නේ පස්සේ. ඒ නිසා නිතරම කියන්නේ අයහපත් පැත්ත මුදවල තමයි යහපත් යොදවන කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? ඕපිනොතන අයහපත නිසා ඇතැමිට අපි ලොකු බරපතල වැරදි අපේ ජීවිත සිදු වුණොත් සමහර දේවල් අපිට නිවැරදි කරගන්න බෑ මේ ජීවිත කාලේ. එහෙම වැරදි සමහර ඒවා තියෙනවා. මොනවද ඒ වගේ වැරදි? ආනන්තර කර්ම වැනි ඒවා. උදාහරණයක් හැටියට දෙන ජීවක වෙදදුරා සමග අජාසත් රජතුමා බුදුහාඳුර වෙත ආවා. බුදුහාඳුර වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා ස්වාමීනි සාමාන්‍ය ඵල ශ්‍රමණයන් වහන්සේ කෙනෙකුට තියෙන ප්‍රතිඵල කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ පැවිදි වීමේ තියෙන ආනිසංස මුල ඉඳන් රහත් භාවය දක්වා අනුපිළිවෙල ප්‍රකාශ කළා. ප්‍රකාශ කළාට පස්සේ රජතුමා හරියට පැහැදුනා. පැහැදෙලා බුදුහාඳුරට වැඳලා නික්මිලා ගියා. බුදුහාඳුර සඳහන් කරනවා ළඟ හිටි ආනන්ද හාමුදුරන්ට, ආනන්ද මේ අජාසත් බොහොම බුද්ධිමත් කෙනෙක්. අජාසත්ට තිබුණ මේ ධර්ම දේශනාව අවසානයේදී සෝවන් වෙන්න. නමුත් ඒ තිමේච අවස්ථාව මගේ හැරුණා පාප මිත්‍රයන්ගේ අසුර නිසා, මේ කරගත්තා වූ මේ අනර්ථය නිසා. අජාසත්තර මේ තිමේච ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාව මගේ හැරුණා කියලා. අන්න ඒ නිසා පින්නතුනි මෙවැනි දේවල් තුල අපි තේරුම් ගත යුතු දේ තමයි අපි අතින් මෙවැනි වැරදි සිදු වුණොත් අපට යම් සිතනකදී නිවැරදි කරගන්න බෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් ප්‍රශ්න නැගෙන්න පුළුවන් බුදුහාමරෝ තින්දි දිනේද මේ ගුණයයි බුදුහාමරෝ කලින් වැළැක්වේ නැත්ද කියන ප්‍රශ්න එහෙම එන්න පුළුවන් ඒ නමුත් පින්වතුනි මේ සමහර කාරණා බුදුහාමරෝන්ට වෙනස් කරන්න බැරි කාරණා සමහර අය දැඩි වෛරයෙන් එන අය ඉන්නෝ මෙතෙන්දී යම් ගනුදෙනුවක් එයාට තියෙනවා ඒ අය එවැනි සිද්ධියකදී සමහර ඒවා බුදුවරයෙකුටවත් වෙනස් කරන්න බැරි ඒවා තියෙනවා වෙනස් කරන්න පුළුවන් ඒවා වෙනස් කළා අඟුලිමාල තමන්ගේ අමව ඝාතනය කරන්න යද්දී ඒක පුළුවන්කම තිබුණා පුළුවන්කම තිබුණ දේ බුදුහාමරෝ කළා මේ දේ බැරි දෙයක් නිසා බුදුහාමරයකට සම්බන්ධුනේ නැහැ. හැබැයි ඒ ඝාතන ලක් වෙච්ච බිම්සාර රජතුමාට කරන්න පුළුවන් උපරිම වාසිය කළා. බිම්සාර රජතුමා කියලා කෙනෙක් කවුද? ඔව් මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව කරපු කෙනා. පළවෙනි දායකයා. පළවෙනි පන්සල පූජා කරපු දායක මහත්තයා. ඔහු හිරගේ ඉන්නකොට බුදුහාමරේ සිද්ධිය දැක්කා. නමුත් බුදුහාමරේ දෙන්න වැඩම කළේ නැහැ. බුදුහාමරන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහුගේ තියෙන කර්ම ශක්තියත් එක්ක ඒකෙන් වළක්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි ඔහු දුගති ගාමී වුණේ නැහැ. ඔහු සෝවාන් ළිටේ කෙනෙක් හැටියට ඔහුට සසර රැකවරණයක් තිබුණා. පින්නතුනේ පාප මිත්‍රයන් බාලයන් ඇසුරු කරන්න එපා කියලා කියන්නේ. ඇසුරු කරන්න එපා කියන එකේ තේරුම මොකද්ද? ඔව් ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ පේනොද දැන් මේක කිව්ව ගමන්ම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඒ කට්ටිය අයින් කරන්නද මේ කියන්නේ කියලානේ ඔව් බොහොම හොඳයි ඒ අය අනුගමනය කරන්න එපා කියන එක පුද්ගලයා නෙවෙයි බැහැර කරන්න ඕන පුද්ගලයාගේ ළඟ තියෙන දුර්ගුණ ටිකයි අපි ආශ්‍රය නොකළ යුත්තේ ඒ නිසා බුදුදහමේ පුද්ගලෝ නෙවෙයි අයින් කරන්නේ ඒ පුද්ගලයාගේ ළඟ තියෙන දුර්ගුණ ටිකයි අයින් කරන්නේ ඒ නිසා ඇසුරු කරනවා කියලා කියන්නේ පේනතුනි එක්කෙනෙක් එක ළඟ හිටියයි කියලා ඇසුරු කළා වෙන්නේ නැහැ බුදුදහමේ හැටියට. එක මහලයට හිටියයි කියලා ඇසුරු කළා වෙන්නේ නැහැ. ඒ නිසානේ කියන්නේ ඉඳ ඉඳ එක විහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් නොදුටු මොක්කර කියන්නේ. එක විහෙරයට හිටියේ. එක මහලයට හිටපු ඔහු බුදුහාඳුර ආශ්‍රය කළේ නැහැ. ඇසුරු කරනවා කියලා කියන්නේ පිනතුනේ කෙනෙක්ගේ ළඟ තියෙන ගතිගුණ ටික ආශ්‍රය කිරීම. කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා කියන්නේ ඒ කෙනාගේ ළඟ යම්කිසි අඩුපාඩු ටිකක් තියෙනවා නම් දුර්ගුණ ටිකක් තියෙනවා නම් අන්න ඒව තමන් කරගන්න එපා. තමන්ගේ කරගන්න එපා. ඒ ටික ආශ්‍රය කරන්න එපා. පුද්ගලයාට පිහිට වෙන්න. ලෙඩ වුණා නම් අසරණ වුණා නම් ඒ පුද්ගලයාට පිහිට වෙන්න. එයා අයින් කරන්න කියලා නෙවෙයි කියන්නේ. එයාගේ ළඟ තියෙන දුර්ගුණ ටික අයින් කරන්න. ඒව අපි පිළිපදින්න එපා ඒවා. ඒකයි මේ කියන්නේ. එසා පළවෙනි ලක්ෂණය තමයි තමන් පුද්ගලව ඇසුරු කරනකොට අපිට බොහෝ විට කෙනෙක් දැක්ක ගමම කෙනෙක්ගේ හොඳ ලක්ෂණ ටික තමයි පේන්නේ නේද? හොඳ ලස්සන කෙනෙක් එහෙම දැක්කොත් නිතර හොඳ දේවල් ටික තමයි ඉස්සෙල්ලාම පේන්නේ. හැබැයි ටිකක් ලං වුණාට පස්සේ ටිකෙන් ටික ඊට පස්සේ ඉතින් අඩුපාඩු පේන ගන්නවා නේ. ඊට පස්සේ පුද්ගලයන් අපි බැහැර කරන්න යනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. නමුත් පිනුතුන කෙනෙක් දැක්ක ගමන් එක විට පහදෙනවත් එක විට කලකිරෙනවත් නෙවෙයි අපි ආයුත්තේ. පුද්ගලයන් කියන අය වෙනස් වෙනවා. පුද්ගලෝ කියන අය හැමදාම එක වගේ නෑ. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකේ ලක්ෂණේ තමයි පිනතුනි. මේ මිනිස් මනසේ ලක්ෂණය ඕනම වෙලාවක පුද්ගලයාට නිවැරදි වෙන්න පුළුවන්. ඕනම වෙලාවක තමන්ගේ ගතිගුණ ටික වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ජෝතිපාල ගටේකාර දෙනගේ කතාව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේකට හිටි යාළුව දෙන්න. එදා ගටේකාරට සිද්ධ වුණේ තමන්ගේ යාළුව කෙස් වැටියෙන් අල්ලගෙන බුදුහාඳුරේලාට එක්කයන්. එහෙම ගියපු ජෝතිපාල මානවකයා තමයි පින්නතුනි මේ අපේ ගෞතම බුදුහාඳුරෝ කියලා කියන්නේ. ඒ ගෞතම බුදුහාඳුරෝ බුදුරජාණන් වහන්සේලා 23 නමකගේ නියතිවරණ ගත්තු කෙනෙක් තමයි මේ බලෙන් එකඟි. ඔහුට කලක් වැසිලා තිබුණ කල්යාණ මිත්‍ර ආශ්‍රය නැති කමෙන්. ඒ පළමුවෙන්ම එදා ගටේකාරය එදා අනාගාමි වෙලා හිටියේ. අනාගාමි වෙලා හිටියේ ගටේකාරා පෘථග්ජන තමන්ගේ යහළුවා කෙස් වැටියෙන් අල්ලගෙන ගියේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ බුදුරජාණන් සාරසංගේ කලබලක්ෂයත් පෙරම් පුරලා බුදුරජාණන් වහන්සේලා 23 නමකගේ නියතිවරණ ගත්ත කෙනෙක් තමයි මේ අදගෙන ගියේ. ඒ කෙනා පේනතුනි අර යහළුවටත් කලින් නිවන් දැක්ක විතරක් නෙවෙයි බුදු වුණා. විතරක් නෙවෙයි ශාසනයකුත් පිළිහෙලා පිරුවන් පාලා ගියා. ඒ අර පරණ යාළුවා අනාගාමි වෙච්ච යාළුවා දැන් කොහෙද? ඔව් තාමත් සසරේ ඉන්නවා. ඔව් බඹලව ඉන්නවා දැන් ඔහු. එදා අනාගාමි වෙලා බඹලව ඉපදිච්ච ගටිකාර දැන් රහත් වෙලා ඉන්නේ. පින්නුතුනේ යාළුවා තාමත් ඉන්නවා. මේක තමයි පිනුතුනි ජීවිතයක ස්වභාවය. එනිසා මිනිස් මානසික ලක්ෂණය තමයි ඕනම වෙලාවක කෙනෙක් හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ ඉන්න කෙනෙක් පිරිලා යන්නත් පුළුවන්. දේවදත්ත හාමුදුරු කියලා කියන්නේ එහෙම. මුලින් වා සත්පුරුෂ ධර්මක හිටියේ. ධාන අභිඥා ලබල හිටියේ. අහසින් යන්න පුළුවන් ඉරිදී බල තිමිච්ච කෙනෙක්. පස්සේ ඔ පිරිලා ගියා පිනුතුනි. එනිසා දෙපැත්තටම යන්න පුළුවන්. එනිසා කෙනෙක් අයහපත් ගතිගුණ තියෙනවා කියලා සම්පූර්ණ පුද්ගලෝ පිනුතුනි අපට අයින් කරන්න බෑ. ඇයි ඒකට හේතුව? ඒ හැම පුද්ගලයෙකුගේම සමාජයට යම්කිසි මෙහෙවරක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ පුද්ගලයා ඕනම වෙලාවක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනතුනි, අපට මේ සසරේ දිමුණ ගැන හැම දිනෙකම පිනතුනි, අපේ අතීත ඥාතීන්, අපේ අම්මා තාත්තා වෙලා, අපේ දරුවෝ වෙලා, අපට උදව් උපකාර කරපු, අපිත් එකට හිරියයි තමයි මේ හැම දිනෙකම. ඒ නිසා බැහැර කරන්න කියලා කෙනෙක් එහෙම මේ විශ්වයේ නැහැ. ඒ නිසා අපි එයාගේ අයින් කරන නම් අයින් කරන්න ඕනේ, එයාගේ ළඟ තියෙන දුර්ගුණ ටික විතරයි එයාට අපි පිහිට වෙන්නට ඕන. නැත්තම් පිහිට වෙන කෙනෙක් නැහැ එයාට. ඒ නිසා පින්නතුනි, සාමාන්‍ය මෛත්‍රිය දිනු කරන කෙනාගේ ලක්ෂණය තමයි පිරිසන් දිහා දැක්කහම සාමාන්‍ය ලෝකෙ කෙනෙක් තමයි. සාමාන්‍ය ලෝකේ ලක්ෂණය තමයි කෙනෙක් ලස්සනට ඉන්නවා නම්, උගත් නම්, ධනවත් නම්, ඒ කෙනා තමයි ළඟින් ආශ්‍රය කරන්නේ. පොඩි ළමයෙක් වුණත් හොඳ ලස්සනට ඇඳලා හොඳ ලස්සන ළමයෙක් නම් අපි හරි කැමති වඩා ගන්නනේ. හැබැයි බොහොම දුප්පත් ළමයෙක් ඉන්නවා නම් එච්චර ලස්සනක් නැහැ. ඈ ඇතැමිට රෝගී වෙච්ච ළමයෙක් ඉන්නවා නම් අපි ඇතැමිට බලන්නවත් කැමති නැහැනේ. නමුත් පින්නතුනි, බෝසත් ලක්ෂණය තමයි අර ලස්සනට හොඳට නිරෝගී වෙන කෙනාට වඩා අපහසුයෙන් ඉන කෙනාට තමයි උදව් කරන්නේ. එයාට තමයි කරුණාව දක්වන්නේ. අම්මා කෙනෙක් දරුවෙක් දැස බලනවා වගේ හැඟීමෙන් උඹ බලනවා. එනිසා අම්ම කෙනෙක් වැඩිපුරම ආදරේ කාටද? දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඕ ලෙඩ දරුවට තමයි වැඩිපුරම අම්ම කැමතිනේ. ආබාධිත හෝ මන්දබුද්ධික හෝ දරුවෙක් ඉන්නවා නම් ඒ දරුව කෙරෙහි තමයි අම්ම වැඩිපුරම කාලයක් කැප කරන්නේ. ඉතින් අන්න ඒ වගේ මෛත්‍රියක් පිනුතුනි අපේ ළඟත් තියෙන්නට ඕන. ඒක තමයි අපි දහමින් ඉන්නවයි කියලා කියන්නේ. මේ කරුණ පිනුතුනි අපට හුඟක් අංශ වලින් කතා කරන්න පුළුවන්. අපි කෙටියෙන් කතා කරමු. තව කරුණ අපට රැසක් සාකච්ඡා කරන්න තියෙන නිසා අර බාලයන් දුර්ගුණ තියෙන අය අපි ඒ අයගේ ගතිගුණ අපේ ගතිගුණ කරන ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පිනුතුනි, පණ්ඩිතානන්ද සේවනා හොඳ ගතිගුණ තියෙන නුවණැති අය පුළුවන් තරම් ආශ්‍රය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට කන්දක් මුදුනට වැස්සක් වහිනකොට ඒ කන්ද මුදුනට වැහැපු වැස්ස ටිකෙන් ටික පහළට ඇවිල්ලා පොඩි පොඩි දියැලි පිරিলা ගංගාවල් සස්රීක වෙනවා වගේ අපේ ජීවිත වලට කල්යාණ මිත්‍ර ආශ්‍රය නැමැති වර්ෂාව ලැබෙනකොට අපේ ජීවිතේ හැම පැත්තක්ම පිරිල ඉතිරල යනවා. ඒ නිසා පින්නතුනි, අපේ ජීවිත වල අපි ලබන වටිනාම දේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තමන්ට ලැබෙන නම් තමන්ගේ ළඟත් ගතිගුණ ටිකක් තියෙනට ඕන. මොනවද ගතිගුණ? කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙන සහ ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න තමන්ගේ ළඟත් ලක්ෂණ ටිකක් තියෙනට ඕන. ඔව්, බොහොම හොඳයි. පළවෙනි එක තමයි ප්‍රඥාව. ප්‍රඥාව නැත්තම් හඳුනා ගන්න බෑ යාළුවෝ, කල්යාණ මිත්‍රයෝ. ඇයි ඒ? කල්යාණ මිත්‍රයන් බාහිරින් හඳුනා ගන්න බෑ බොහෝ විට. මොකද බාහිරයා පුළුවන් තරම් ලස්සන අඩුබල තියෙන. බාහිර ලස්සන වුණොත් එයාට අවශ්‍ය එකයි. බාහිර ලස්සන වුණොත් ඒ වගේම බාහිර ලස්සන අය තමයි ලං වෙන්නේ යට ඒකයි. එයා දන්නවා එයා බාහිර, ඒ කියන්නේ රූපයට මේ නිග්‍රහ කිරීමක් නෙවෙයි. එයා වරදවා තේරුම් ගන්නේ ඔබේ රූපය ලස්සන නම් ඔබ හුඟක් සතුටුනේ ඔබේ ඔබේගේ පින කානිසංශය. ඒකම නෙවෙයි මේ කියන්නේ. අපි අනවශ්‍ය විදියට අපි අලංකාර කරගන්න යනකොට පින්නතුනේ අපට අර නියම කල්යාණ මිත්‍රත්වය අහිමි වෙනවා. ඒ නිසා බුද්ධිමත්කම කියලා කියන්නේ තමන් නුවණින් ඉන්නට ඕන. බාහිරින් විතරක් නෙවෙයි පුද්ගලයන් හඳුනාගන්නේ, ඊට වඩා හඳුනාගන්න පැති ජීවිතයේ පුද්ගලයෙක්ගේ තියෙනවා. අන්න ඒ සඳහා අපි බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම නොවුනොත් අපිට කෙනෙක්ගේ රඟපෑමත් තුළින් කෙනෙක් අප කෙනෙක් කෙරේ පහදින්න පුළුවන්. එනිසා කෙනෙක්ගේ චරයාවෙන් විතරක් නෙවෙයි අපි කෙනෙක් සත්පුරුෂයෙක්ද, කල්යාණ මිත්‍රයෙක්ද, ප්‍රඥාවතෙක්ද කියලා බලාගන්නේ. කෙනෙක් සැබෑ කල්යාණ මිත්‍රයෙක්ද, ප්‍රඥාවන්තයෙක්ද කියලා බලාගන්නේ කොහොමද? සිල්වත් කොහොමද සිල්වත් ගුණවත් බව බලන්නේ අපි? ඔව්, කාලයක් ඉතින් ආශ්‍රය කරන්න ඕන අපට. ඒකට හුඟක් කාලයක් යනවා. කෙනෙක් ඇතැමිට අවුරුදු 15 20 ආශ්‍රය කරන්න පුළුවන්. සිල්වත් වගේ පේනවා. සීලයක් තියෙනවා නැත්තේ නැහැ. ඔව්, සද්ධර්ම ශ්‍රවණය සහ ඇත්තෙම ප්‍රඥාව බලාගෙන බුදුහාමුදුරන්ගේ ධර්මය තුලින් කියන්නේ සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාවෙන් කියලා. ඒ නිසා ඔබ ධර්මය අහන කෙනෙක්, ධර්මය හැසිරෙන කෙනෙක් කියලා ඔබ කාට හරි කිව්වොතින් වා පරිස්සම් වෙන්න. ඔබෙන් ප්‍රශ්න කරන සමහර ඒවා ඈ නිකන් සාමාන්‍ය ප්‍රශ්න නෙවෙයි අහන්නේ. දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ මොනවද? පරිසම්පාදේ අංග ටික 12 මොනවද? ඒ වගේ ප්‍රශ්න නෙවෙයි අහන්නේ. ඒ වোন කෙනෙකුට කටපාඩම් කරලා මතක තියාගන්න පුළුවන් ඒ ප්‍රශ්න නෙවෙයි අහන්නේ. ඊට වඩා ගැඹුරු ප්‍රශ්න තියෙන ප්‍රශ්න දෙකෙන් තුනෙන් ඔබේ බුද්ධිය ඔබ ඉන්න තැන තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා පින්නතුනි දහම් මගක් මේ තුල තියෙනවා. මේක තේරුම් ගන්න නම් Tamanට කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන නම් පළවෙනි ලක්ෂණය තමයි බුද්ධිමත් වෙන්නට ඕන. ඊළඟට තව මොනවද තියෙනවද ලක්ෂණ අපේ ළඟ? අපේ ළඟ පින්නතුනි ගුණ ගරුක බව තියෙන්නට ඕන, ගුණයට කැමැති බව. මේකත් වටිනා දෙයක්. සමහර කෙනෙක් ළඟ ಗುಣ තියෙනකොට සමහර ඒ ගුණය පිළිගන්න කැමති නැහැ. ඇතැමිට ඒ කාඩුවක් තියෙනකොට අර ටික අර ಗುಣ ටික ඔක්කොම මකනවා. එයාට අපි කියන්නේ කවුරු කියලාද? ඕ ಗುಣ මකු අය කියලා. ಗುಣය මකන අය. කෙනෙක්ගේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. නමුත් ඒ අඩුපාඩුකම් අතරේ ගුණවත්කම් රැස්සක් ඒ පුද්ගලයා ජීවිත තුළ තියෙන පුළුවන්. අන්න ඒ ටික අපි බැලුවොත් තමයි නියම විදිහට කල්‍යාණ මිත්‍රයන් මුණගැහෙන්නේ. තවත් තියෙන ඕන කාරණා මොනවද? තමන් පිනුතුනි පරිත්‍යාගී සීලී කෙනෙක් වෙන්නට ඕන. දඩං මිත්තානි gantati කියලා ආලවක සූත්‍රයේ කියනවා. ආලවක අහනවා බුදුහාඳුරංගෙන් කතං මිත්තානි gantati කියලා. බුදුහාඳුර සඳහන් කරනවා දඩං මිත්තානි gantati කියලා. දන් දෙන කෙනයි මිතුරන් ජයග්‍රහණය කරන්නේ. දැන් මෙතනින් ඔබ හැම දිනෙකම පරිත්‍යාගී සීලිය අය. ඒ නිසා තමයි ඔබට මේ ධහම ලැබෙන්නේ. ඔබ දැඩි මසුරු අය නම්, දැඩි ලෝභ කෙනෙක් නම් ඔබට මෙතෙන්ට එන්න බෑ. ඔබේ පරිත්‍යාග සීලීත්වයේ විසින් තමයි ඔබ මෙතෙන්ට රැගෙන ආවේ. ඒකත් තියෙන ලක්ෂණයක්. ඒකට මොනවද අපි කියපෝ කාරණා? බුද්ධිමත් වෙන්නට ඕන, ගුණගරුක වෙන්නට ඕන, පරිත්‍යාග සීලී වෙන්නට ඕන. තව මොනවද ඒ වගේ ලක්ෂණ? ඔව්, නිහතමානී බවත් අනිතිමානී ගුණයත් යම් ප්‍රමාණයකට අපිට තියෙන්නට ඕන. ගත්තොണ്ടයි. ඔව්. ඒකට අපි කියන්නේ ඇත්තම සුවච බව කියන එක. සුවච කියන්නේ ඇක්ටිව් ලිසනින් කියන එක. කීකරුකම නෙමෙයි මේ කියන්නේ. යමක් කියනකොට සාවධානව යාගේ හඬට ඇහුම්කන් දීමේ හැකියාව ඒ ඉවසීම අපිට තියෙන්නට ඕන. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි පින්නතුණි. කෘතඥතාවය කියන කාරණය. කළගුණ සැලකීම කියන කාරණය. කලගුණ සලකන කෙනාට තමයි, කෘතවේදී කෙනාට තමයි හොඳම අය හමු වෙන්නේ, හොඳ කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්නේ. ඒකත් අපේ ළඟ තියෙන ඕන ලක්ෂණයක්. දැන් අපි කාරණා කීපයක් කිව්වා. මොනවද ඒ කාරණා? බුද්ධිමත් බව තියෙනට ඕන. ඕ ගුණගරුක බව තියෙන්න ඕන. පරිත්‍යාගී සීලත්වයේ තියෙන්න ඕන. සුවච බව තියෙනට ඕන. කලගුණ සැලකීම තියෙනට ඕන. තවත් වැදගත්ම ලක්ෂණයක් තියෙනවා. ඔව්, ඒක තමයි කලගුණ සැලකීම කිව්වේ. තවත් වැදගත්ම ලක්ෂණයක් තියෙනවා. ඔව්, ඒකත් උනේ අපි ඒක තමයි සුවච බව කිව්වේ, ඇක්ටිව් ලිසනින් කියන එක. අහන්න නිතර සූදානමින් ඉන්න කියන එක. ඒකම ඒකට ගන්නත් පුළුවන්. තවත් වැදගත්ම ලක්ෂණයක් තියෙනවා. ඔව්, මෛත්‍රිය ආදී ඒවා අපි පස්සේ ප්‍රැක්ටිස් කරන ඒවා. ඒවට කලින් අපි මේ කියන්නේ මුලින්ම තියෙන ලක්ෂණ. ඔව්, බොහොම හොඳයි. අවංක බව කියන එක තියෙනට ඕන. බුදුහාඳුරෝ පැහැදිලිම සඳහන් කරනවා උන්වහන්සේ ධර්ම දේශනා කරන්න කලින් ආරම්භයේදීම ලෝකෙට ප්‍රකාශයක් කරනවා. ඒතු විඤ්ඤෝ කුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. මා වෙත බණහන් එන්න කාට දෙන්න කියන්නේ? අසටෝ කපටි නැති, අමායාවී මායාකාරී නොවන, නවංක ජාතෝ අවංක, විඤ්ඤූ පුරිසෝ බුද්ධිමත් අයට. මෙන්න මේ ලක්ෂණ හතර, ප්‍රධානම ලක්ෂණ හතරක් ඉදිරියට තියෙනවා. බුද්ධිමත් බව, මායාකාරී නොවන බව, ඒ කියන්නේ අනිත්‍ය රවටන ගතිය, ඒ වගේම ඊළඟට කියනවා අවංක බව. මෙන්න මේ ලක්ෂණ පින්නතුනේ තිමුණොත් තමයි යාට ධම ලැබෙන්නේ. යම් කිසි කෙනෙක් නිහතමානී වුණත් වැඩක් නැහැ, එයා අවංක නැත්නම්. යම් කිසි කෙනෙකුට කලගුණ සලකන්න පුළුවන්. හැබැයි එයා අවංක නොවන කෙනෙක් නා. අවංක නොවන අදහස් කරන්න පුළුවන්. සමාජයේ කීර්තිය ලබා ගන්න, ලෝකෙට පෙන්වන්න, දෙමෝපියන්ගෙන් ධනෙ ටික ලැබෙනකම් බොහොම සලකන්න පුළුවන් සමහර අය. නමුත් අවංක වෙන්නේ පෙරක් අය කරන. ඒ නිසා පිනතුනි අවංක භාවය කියන එක නැති වුණොත් මේ ධර්ම මාර්ගයේ දොරටු ඇරෙන්නේ නැහැ. ඔබ දන්නවා උරුවේල කාශ්‍යප දමනය කරන්න ඔබ අහලා ඇති. උරුවේල කාශ්‍යප කියලා කියන්නේ ආගමික ශාස්ත්‍රවරයෙක්. ඔහු කුරා කුහුමියෙකුටවත් හානියක් කරපු කෙනෙක් නෙවෙයි. ඔහු දමනය කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ඉරිදි බල 1500 ගණක් පාන්න වුණා මුළු සතියක් මුළුල්ලේ. ඔහු ශ්‍රාවකෙක් බවට පත් කරගන්න. ඔහුට ධර්මය අහන්නට අවස්ථාව සලසන්නේ. නමුත් අඟුලිමාල දමනය කරන්න වචන හතරයි කියන්නේ. සිය ගානක් මිනිසුන් ඝාතනය කරපු අඟුලිමාලව වචන හතරෙන් දමනය කළා. අර ආගමික ශාස්ත්‍රවරයෙක් වෙච්ච උරුවෙල කාශ්‍යප දමනය කරන්න බුදුහාඳුරන්ට සතියක් ගියහුත් එක වාසය කරන්න ඉරිදි බල 1500 ගණක් පාන වුණා. ඇයි මේකේ වෙනස? ඕ අඟුලිමාල අවංකයි. අඟුලිමාල මේ මිනිස් ඝාතනයත් කළේ අවංකකම නිසාමයි, කීකරුකම නිසාමයි, ගුරු ගෞරවය නිසාමයි. හැබැයි උරුවෙල කාශ්‍යප එහෙම අවංක කෙනෙක් වුණේ නැහැ. හැබැයි ඔහු කෙරෙහි ඔහු බුදුහාමර අත්හැරියේ නෑ. මොකද ඔහු ආවොත් තවත් විශාල පිරිසට යහපත වෙන නිසා ඔහු වෙනුවෙන් කාලයක් කැප කළා. මොකද ඔහු මේ බුදුහාඳුරු මුණ ගැහෙනවා පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. ඔහු වෙන නොමගක හිටියට ඒ නිසා ඔහු වෙන බුදුහාඳුරු උපරිම කැපවීමක් කළා. නමුත් මා කියන උත්සාහ කළේ පින්නතුනි අවංක නොවුනොතින් ඒ අය මේ දහමට ගන්න හුවාක් අමාරුයි. ඒ නිසා අවංකකම ඔබේ ළඟ තියෙනවා නම් ඔබ දැනට ඔබේ ළඟ කොයි තරම් අඩුපාඩු සිදු වුණත් ආනන්තර කර්ම හැර ඔබට ඕනම වෙලාවක නිවැරදි වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළටම ඔබට යන්නට පුළුවන් වාසිය තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරද්දී තමන්ට හොඳ යහළුවන් ලැබෙන්නේ මෙන්න මේ ගතිගුණ ඔබේ ළඟ තියෙනට ඕන. බුද්ධිමත් වෙන්නට ඕන. බාහිර ලක්ෂණෙන් විතරක් නෙවෙයි, පුද්ගලයෙක් කතා කරන විදිය, කතා කරන ප්‍රකාශය, ඔහු එයින් අහන දෙයින් අහන කෙනාට තියෙන ප්‍රතිඵලය. දැන් යම් කිසි කෙනෙක්ගේ දේශනයක් ඇහුවොතින් මේ සමහර හුඟා පහදිනවා. දැන් මම මේ වගේ එක වැඩසටහනක් දැක්කා. ඒ වැඩසටහන බලලා තියෙනවා මම හිතන්නේ මිලියන 20ක් විතර. ඒ කතා කරපු ළමයට භාෂා 20 ගණන් කතා කරන්න පුළුවන්. ඔහු ඉතාම විචිත්‍ර විදියට ඔහු සභාවක විනාඩි 20ක් විතර කතා කරනවා. ඔහුගේ ඒ දේශනය විටින් විට views ලක්ෂ 20කට වැඩි. හැබැයි ඒ වගේම තවත් වැඩසටහනක් මම දැක්කා. එක්තරා වයසක මිනිසෙක් ඇවිල්ලා, එච්චර ලොකුවට භාෂාව ලස්සන නැහැ, රූපයත් එච්චර ලස්සන නැහැ, ටිකක් හුදුත් ගැහිලා, ඔහු ඇවිල්ලා පිරිසක් ඉදිරියේදී චිත්‍රාන්දන විදියක් උගන්වනවා. චිත්‍රාන්දන විදිය ඉතාම ප්‍රැක්ටිකලි. කොළ ටිකක් කාටක් දීලා පැන්සලුත් එක එක විදියට චිත්‍රාන්දන ඉතාම විනාඩි ගානකින් චිත්‍ර ශිල්පියෙක් වෙන විදිය උගන්වනවා. ප්‍රායෝගිකව උගන්වනවා. ඔබ විශ්වාස කරනවද අර භාෂා 20 ගණනක් කතා කරන ළමයගේ වැඩසටහන views බලපු අය ලක්ෂ 20 ගණනක් වෙච්ච වැඩසටහනේ අතරින් මේ වැඩසටහන කොච්චර බලද කියලා? ඒ වගේ ඊට වඩා 4 ගුණයකටත් වඩා බලලා, ලක්ෂ 80කට වඩා බලලා මේ වැඩසටහන. මා කියන උත්සාහ කළේ පින්නතුනි අපි දේශක විදියට අපි දන්න දේ අපට හුඟක් විචිත විදියට කියන්න පුළුවන්. නමුත් කිව්වයි කියලාම අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. දේශනයකදී සාර්ථකත්වය දේශකයගේ කුසලතා ඉස්මතු වීම විතරක් නෙවෙයි, ඒ අහන ඔඩියන්ස් එකට ඒ අහන දෙයින් ජීවිතයට පරමාර්ථයක් සිදු වෙන්නට ඕන, එයාගේ ජීවිතවල වෙනසක් වෙන්නට ඕන, එයාට ඒ කියන දෙයින් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් ඒ දේශනය තුළ ක්‍රියාත්මක වෙන්නට ඕන, ප්‍රකාශ වෙන්නට ඕන. එහෙම වුණොතින් තමයි ඒ දේශනය සාර්ථකයි කියලා කියන්නේ. එනිසා පින්නතුනි, කල්යාණ මිත්‍රයන් ඉඳීම අපේ ජීවිතේ ලොකු වාසියක්. ඒ වාසිය ලැබෙන්නේ අපි දක්ෂ වෙන්නට ඕන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. ඒ වගේම ඒ දේ සාමාන්‍ය ලෝකයේ කියන දයක් විතරක් වෙන්න බෑ. සාමාන්‍ය ලෝකයේ ಗುಣධම් විස්තර කරන්න අප්‍රමාණව ලෝකෙ ඉන්නවා. හැබැයි එහෙම විදිහට විතරක් බුදුදහම අභියස සාර්ථකයි කියලා කියන්නේ නෑ. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍ය ලෝකයේ කියන දේ වගේම ඊට වඩා ගැඹුරින් තමන්ගේ ප්‍රඥාව දිනන දෙයක් ඒ දේශනය තුළ තමන්ට ඇහෙන්නට ඕන. ඒ ඇහුනොත් තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තිය තමන්ට ලැබුණා වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි තාම කරුණු දෙකයි සඳහන් කළා. නමුත් මේ දෙක වැදගත්. ඒකයි මේ සඳහන් කරන්නේ අන්තිමට යන්න වැදගත්. තුන්වෙනි කාරණේ තමයි පූජාජ පූජනීයාන. තමන්ට වඩා වැඩිමල් සීලයෙන් ගුණයෙන් යුක්ත වැඩිහිටියන් යන්නට පුළුවන් තරම් ගරු කරන්න. ඒකේ පිනතුන හොඳ මංගල කාරණයක්. ඒක තමන්ට ආවිස ලැබෙනවා. තමන් කෙනෙකුට වඳිනකොට පිනතුනි හිතන්න එපා ඒ වඳුම් ලබන කෙනා එතන ප්‍රධානිය කියලා. ඔබ යම් කිසි කෙනෙකුට වඳිනකොට ඔබයි එතන කැපී පෙනෙන කෙනා. ඔබේ ගුණයයි එතන ඉස්මතු වෙන්නේ. කෙනෙකුට වඳිනකොට වඳින වැඳුම ලබන කෙනාගේ ගුණයක් එතන ඉස්මතු වෙන්නේ නැහැ. වඳිනකොට වඳින ඔබගේ ගුණයයි එතන ඉස්මතු වෙන්නේ. පින්නතුනේ මේ ගුණධම් ඇත්තෙම අපි දකිනකොට මේව කියවනකොට සහ කාලයක් අපි පුරුදු පුහුණු කරපු ඒවාත් එක බලනකොට පින්නතුනේ මට වරක හිතුන එක කාරණයක්. පුද්ගලික කාරණයක්. මේ අපි මෙතෙක් ඉගෙනගත්තු ධර්ම කාරණා ඉස්කෝලේ යන කාලේම දැනගෙන හිටියේ නම් ඉස්කෝලේදී හැම වෙලේම හැම ගුරුවරයෙක්ම වඳිනවා කියලා. හැම වෙන තැනදී වඳිනවා කියලා. එහෙම හිතුණා මට. පින්නතුනි කොච්චර අනිසංශයක් වෙනවද දන්නවද? හොඳට ඉගෙන ගන්න ලැබෙනවා, නිරෝගී බව ලැබෙනවා, ගුරුවරන්ගේ ආශිර්වාද ලැබෙනවා. සාල අනිසංශයක් මේත් එක තමයි ලැබෙනවා. ඒ නිසා තමයි පින්නතුනි අපි මේ ගුණධම් පුළුවන් තරම් ඉක්මනින් අපි ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගත්තොත් පින්නතුනි අපට හුඟක් ජීවිතේ හුඟක් හොඳ පැත්තට අපේ මනස දිනු කරන්න පුළුවන්. ඒ වගේම හොඳම කල්යාණ මිත්‍රයන් ලෝකෙම ඉන්න අපට මුණ ගැහෙනවා. මනස ලෝකේ විතරක් නෙමෙයි. මනස ලෝකෙන් එහා ඉන්න අය අපට පිටස්තරින් දෙන අපට උදව් කරන අය. ඒ නිසා පුළුවන් තරම් පිළිඋත්තම් පුදාන්න. ඒකත් මංගල කාරණයක්. ඊළඟට සඳහන් කරන පින්නතුනි පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මා පනිදිච ඒතම් මංගල මුත්තම. පතිරූප දේශ වාසෝච සුදුසු ප්‍රදේශක වාසය කිරීම. මොකද සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ පින්නතුනි? හුඟාක්ම සතුරු වෙන පුළුවන් ස්ථානයකද? ඔව්, ධර්මයේ නිතර අහන්නට ලැබෙන තැනක වාසය කිරීම තමයි පින්නතුනි සුදුසු පරිසරයක් කියලා කියන්නේ. දැන් බුදුහාඳුර අපට භික්ෂුන් වහන්සේට හැටියට අපට දේශනා කරනවා යම් කිසි තැනක සිව්පස්සයක් හොඳට ලැබෙනවා නම් ඒ වගේම ධර්මයක් හොඳට ලැබෙනවා නම් එතනින් පිටත් වෙන්න එපා, එතනින් අයින් වෙන්න එපා, එතන ඉන්න කියලා. එතන යන්න කිව්වත් යන්න එපා කියලා කියනවා. එතන මේ දෙකම ලැබෙනවා නම් ඉන්න කියලා කියනවා. යම් කිසි තැනක සිව්පස්සිය නොලැබුණත් ධර්මය ලැබෙනවා නම් ඒත් එතන ඉන්න කියලා කියනවා. එතන යන්න එපා කියලා කියනවා. යම් කිසි තැනක සිව්පස්සිය හොඳට ලැබෙනවා ධර්මය ලැබෙන්නේ නැහැ. එතන ඉන්නේ කිව්වත් ඉන්න එපා කියලා කියනවා. තවස් තැනක් තියෙනවා සිව්පස්සිය ලැබෙන්නේ නැහැ, ධර්මයක් නැහැ. එතනට නොකියාම යන්න කියලා කියනවා. ඉන්න තැනටවත් නොකියන්නේ කියලා කියනවා. ඒ නිසා පින්නතුනි ධර්මයේ ලැබෙන තැන තමයි නියම ප්‍රතිරූප දේශ වාසය විදිහට සලකන්නේ. ඇතැම් විට ලංකාවේ ඉඳලා සමහර මෙහි ආපු අය සඳහන් කරනවා ලංකාවේ හිටියරත් වඩා අපි හොඳට සිල් ගන්නවා, බණ දහම් අහනවා මෙහි ආවට පස්සේ කියලා. මේ රටත් බොහෝ විට දැන් ප්‍රතිරූප දේශ වාසයක් වෙලා. ඇතැම් විට වස් කාලේ වුණත් ඉස්සර බොහොම පායන කාලේ, දැන් වස් කාලේ වහිනත් පටන් ගන්න දැන් ටික ටික මේ දේශ ගුණත් වෙනස් වෙනවා පින්නතුනි. පින්නතුනි ඒ වගේ මේ පරිසරයේ ලොකු ආකර්ෂණයක් තියෙනවා. මේ ගුණධම්මල දිනුවත් එක්ක ලොකු ප්‍රබෝධයක් වෙනවා. ඒ නිසා සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ පින්නතුනි තමන්ට ධර්මයට සමීප වෙන්න පුළුවන් වාසිය. ඒ වාසිය විතරක් නෙවෙයි අපිට පින්නතුනි බාහිර පරිසරෙන් හුවා දේශපාලන වාතාවරණය, සතුන්ගෙන් මදුරුවන්ගෙන් ආදී තියෙන කරදර අඩුවීම, මේ හුවා වාසිය අපට අද ලැබිලා තියෙනවා. එනිසාම නිකන් ලැබුණ නෙවෙයි, සතර හුවා පින්කල ඔබට ඒවා ලැබුණේ. ඒවා අපට හැමදාම තියෙන පාසුකම් නෙවෙයි. අපට එක සුළු මොහොතකින් මේ ඔක්කොම ටික අපට හිමි වෙනවා. එනිසයි වහිමි වෙන කලින් හැකිතාක් මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟ කාරණේ තමයි පින්නතුනි පුබ්බේච කත පුඤ්ඤතාක් පෙර පින් ඇති බව. දැන් මේ හැම කාරණයකම වැදගත්ම ප්‍රතිමයෝගි කියවෙනවා. මේ සටහනේ නැති කරුණු අපි මේ සාකච්ඡා කරනවායි. ඒව හොඳ කල්පනාවෙන් ඉන්න. පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියන්නේ මොකද්ද? පෙර පින කියලා කියන්නේ මොකද්ද? පෙර කියන්නේ මොකද්ද? ඔව් සාමාන්‍ය පිනතින අපි එහෙම තමයි හිතන්නේ නේ. ඒක හරි. ඒක 180ක්ම හරි. දැන් අපි පෙර ආත්ම භාවයේ කරපු පින් ටිකෙන් තමයි මේ ඉන්නේ. නමුත් පින්නතුනි උදේ කරපු පින දවල් වෙනකොට උදේ එකත් පෙර පිනක් තමයි. මේක බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණේ. බොහෝ දෙනෙක් හිතන්නේ අනේ අපට පෙර පින් නැහැ අනේ ඉතින් අපට ඔහොම තමයි කියලා ඉන්නවා. දැන් මෙහි අය බලන්න පින්නතුනි මේ වින රටවල් අය කර්ම විශ්වාස නොකරට බොහෝම මහන්සිං වැඩ කරනවා. කාන්තාර ප්‍රදේශ ශාස්ත්‍රීය භූමි දිව්‍ය විමාන බවට පත් කරනවා. ඒගොල්ලන් ගිය අවුරුද්ද කරපු කර්ම මේ අවුරුද්ද වෙන ප්‍රතිඵල ඇවිල්ලා. ඒකත් පුබ්බේච කත පුඤ්ඤ තමයි. ගිය අවුරුද්ද මහන්සියලා නගරයක් හැදුවා. මේ අවුරුද්දේ නගරේ ජීවත් වෙනවා. හිතන්නේව පිනුතුනි මේක කර්මෙන් බැහැර කියලා. මේකත් කර්ම සිද්ධාන්තය මතමයි මේකත් තියෙන්නේ. ඒකෙන් බැහැර වෙච්ච දෙයක් නෙවෙයි. ඒ නිසා මහන්සියලා තමන්ගේ සිත කය වචනේ මෙහෙවලා යමක් කරනවා නම් ඒකේ ප්‍රතිඵල තමන්ට ලැබෙනවා කියන එකයි පුණ්‍ය කර්ම කියලා කියන්නේ. ඔය ප්‍රශ්නයක් තියෙනවා. ඔව් හැම මොහොතක්ම වර්තමානයේ අතීතයට යනවා. ඒ නිසා අපට ඇත්තම පිනුතුනි අපේ ජීවිතවල මේ ආත්ම භාවයේ විපාක දෙන හුඟක් දේවල් මේ ආත්මෙදිම කරපුවා. අපි අනිත් පැයට හුඟක් උදව් කරා නම් අපි කරුණා මෛත්‍රී දැක්වුවා නම් පරිත්‍යාගශීලී වුණා නම් අපට සමාජයෙන් කීර්ති ප්‍රශංසාව ලැබෙනවා. අපෙන් අඩුපාඩු වුණා නම් අපට ඒවට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි තත්වයක් තුල පිනතුනි කර්මය කියන එක අතීතයේ දේ කියලා විතරක් හිතන්න එපා. මේ ආත්ම භාවයේ අප කරන දේවල් වලත් අපට ඒව ලැබෙනවා. ඔව් දිට ධම වේදිනේ වශයෙන් ලැබෙනවා. ඒ නිසා අපි පිනතුනි නිතරම අපි හොඳ කර්ම ශක්තිය දිනු කරගන්න. ඒ වගේම අඩුපාඩු සිද්ධ වුණා කියලා හැමදාම අපි අඩුපාඩු කරගන්න ඕනේ. අපට ඕන වෙලාවක නිවැරදි වෙන්න පුළුවන්. කෙනකින් අඩුපාඩුවක් වුණාට කිසි විටක දෝෂාරෝපණය කරන්න එපා පිනතුනි. එයාගේ ලොකු කුසල කර්ම ශක්තියක් තියෙන පුළුවන්. ඕන වෙලාවක අර වැරදි හදාගෙන යා නිවැරදි වෙන්න පුළුවන්. දැන් අඟුලිමාල දන්නවනේ ඔබනේ. ලොකු වැරදි සිදු වෙච්ච කෙනෙක් අඟුලිමාල වැනි දහස් ගාණක් මිනිසුන් ඝාතනය කරපු කෙනෙකුට නිවැරදි දෙන්න පුළුවන් වුණා නම් පිනතුනි අපිට අපේ සමාජින් නැගේ වැරදි වෙච්ච හැම දිනකටම ඕන කෙනෙකුට නිවැරදි දෙන්න පුළුවන්. එනිසා කවුරුවත් කොන් කරන්න කියලා නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. සාමාන්‍ය අඟුලිමාල විතරක් නෙවෙයි අජාසත්තවත් ආනන්තර කර්ම කරපු අජාසත්තවත් පින්නතුනි බුදුදහමෙන් බැහැර කලේ නැහැ. ප්‍රතික්ෂේප කලේ නැහැ. ඔහුටත් මේ සම්බුදු සාසනය තුල අවස්ථාව ලබා දුන්න නිවැරදි වෙන්න. ඒ නිසා තමයි බුදුහාඳුරු පිරන් පානකොට එතෙක් හිටියේ ගිහි ශ්‍රාවකයන් අතුරින් ඉහළම ශ්‍රද්ධාවන්ත කෙනා වශයෙන් හිටියේ අජාසත්ත රජතුමා. ප්‍රථම ධර්ම සංගායනා සඳහා සම්පූර්ණ දායකත්වයේ දරලා මේ සම්බුද්ධ ශාසන ස්ථාපිත කරන්න ඍජු දායකත්වයේ දැක්වේ අජාසත් රජතුමා. ඔහු අනන්තර කර්මයක් කළා නිරේ යන්න වේටින් ලිස්ට් එකේ හිටියේ. එහෙම හිටිය කෙනා තමයි ඒක දැක දැක මේ සම්බුද්ධ ශාසනේ නගා සිටවන වැඩ කළේ. ඔහුට ඒ පින්කම ආනිසංස ලැබෙනවා. අර අකුසලයට අකුසල විපාක ලැබෙන වගේම ඔහු කරන කුසලයට කුසල ආනිසංසත් ඔහුට ලැබෙන බව ඔහු ධර්මය තුලින් දැනගෙන හිටියා. ඒ නිසා කිසි වෙලකත් පින්නතුනි අඩුපාඩු සිදු වෙච්ච කෙනෙක් වං කරන්න බුදුදහමෙන් කියන්නේ නැහැ. එහෙම කෙනෙක් කරනවා නම් ඒ කරන කෙනා හරියට බුදුදහම දන්නේ නැහැ කියලා ඒ කියන්නේ. ඒ නිසා පින්නතුනි වරදක් වෙන කෙනෙක් කෙරෙහි පින්නතුනි හොඳ වැඩ කරන අයට වඩා අපි අනුකම්පා කරන ඕනේ කට්ටියට. ඇයි ඒ අය ඒ තුලින් අනාගතේ දුක් විඳින අය. දුක් විඳින කෙනෙක් කෙරෙහි පින්නතුනි අපි අමනාපෙල වැඩන්නේ නැහැ. දුක් වෙන කෙනෙක් කෙරෙහි අපි මෛත්‍රිය සාගතය වෙන්න ඕන අනුකම්පා කරන ඕනේ අයට. එනිසා පෙර පින් ඇති බව කියන්නේ පින්නතුනි පුළුවන් තරම් මේ ජීවිතය තුළ තමන්ගේ දෑතින් අනිත්‍යයට උදව් කරන්න. පුළුවන් තරම් තමන්ගේ පින දිනු කරගන්න. දානමයන් පුණ්‍ය කිරේවත් වූ සීලමයන් පුණ්‍ය කිරේවත් වූ භාවනාමයන් පුණ්‍ය කිරේවත් වූ කියලා තමන්ගේ කුසලයේ දිනපතාම දිනු කළා තමන් ලොකු ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගන්න. ඒක තමන්ට අතීත කුසලයක් වශයෙන් මේ ජීවිතය තුළදීම තමන්ට විපාක ලැබෙනවා. තමන්ගේ සිත මනාව පිහිටුවා ගැනීම. පින්නතුනි හිත නිතරම සති නිමිත්තක සම්මා සතිය තුල පිහිටුවා ගැනීම මංගල කාරණයක් කියලා කියනවා. අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන පිනතුනි. අපි ලැබපු අධ්‍යාපනයවත්, අපේ ධනයවත්, අපේ දරුවවත් විතරක් නෙවෙයි. ගෙදර ඉන්නේ අපි පිනතුනි ගෙදර ඉන්න වෙලාවට විතරයි. දරුව ටික ගැන මතක් වුණු වෙලාවට විතරයි දරුවා අපේ ලෝකේ ඉන්නේ. අපේ අධ්‍යාපන සුසුකම තියෙන්නේ අපි ඒ ගැන හිතන වෙලාවට විතරයි. නමුත් හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්න යාළුවෙක් ඉන්නවා. කවුද? ඒ අපේ හිත. ඒ අපේ හිත අපි යන හැමදැනම යනවා විතරක් නෙවෙයි. අපිට නිින්දෙදිත් අපි යාළුවත් එක්කයි ඉන්නේ. පිනතුනි යන්නේ යාළුවා හැකිතාක් දුරට හොඳට තියාගන්න. හොඳම යාළුවෙක් බවට පත් කරගන්න. එතකොට හීනෙදි පේනෙත් ඔබට හොඳ සීන පේන්නේ. දන් දෙන සීන, සීල රකින්න සීන. ඒව තමයි ඔබට පේන්නේ. ඇතමිට අහසින් යනවත් පේන ගනි. භාවනා කරනකොට එහෙම. ඇත්තනම පේන පිනතුනි එහෙම. තමන් නිතර මේව ගැන හිතනකොට ඒ ලෝකේ ඉන්නකොට තමන්ට ඒවත් සීනෙදි පේන ගන්න. එනිසාත් පුළුවන් තරම් තමන්ගේ සිත සංවර කර ගැනීම සඳහා සිත යහපත් අරමුණක නිතරම තියාගන්න, හිත ආරක්ෂා කරගන්න. හිතට අකුසල අරමුණක් එනකොට පින්නතුනි හොඳ කල්පනාවෙන් ඉන්න එකට හිතට කිසිම අනතුරක් නොවන විදියට රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් තමන්ගේ හිත පීඩාවට පත් කරගන්න එපා. තමන්ගේ ශරීරයට, තමන්ගේ කුසට අඩුපාඩුවක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතට තමන් අයහපතක් කරගන්න එපා. අකුසල් ඇති කරගන්න එපා. ඒක උතුම් මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. බාහු සච්ඡාංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං. පින්නතුනි බුදුහාමුදුරෝ ආධ්‍යාත්මික දියුණුව ගැන කිව්වාගේම පුද්ගලගේ සාර්ථකත්වය සඳහා මංගල කරුණු වශයෙන් මේ ලෝකයේ ජීවිතයේ සාර්ථක වෙන ක්‍රමයක් පැහැදිලිවම ධර්මය තුළ දේශනා කළා. ඒ නිසා පින්නතුනි දරුවන් හදන දෙමව්පියන් විසින් දරුවන්ට දෙන්න ඕන දායාදයක් විදිහට සැලකනවා සිප්පන් සික්ඛාපෙන්දි කියලා. දරුවන්ට සිල්පු ගන්නන්න, වෘත්තීය සිල්පු ගන්නන්න, භාෂා ඥානෙ ලබා දෙන්න. එක භාෂාවක් විතරක් නෙවෙයි පින්නතුනි, භාෂා කීපයක් දරුවන්ට උගන්වන්න. විශේෂයෙන් ශ්‍රී ලාංකික මව් දෙමව්පියන් විදිහට මව් බස ඔබ කැමති නම් දරුවට මව් බසක් උගන්වන්න. අම්මගේ භාෂාව උගන්වන්න කැමති නම් තමන්ගේ භාෂාව ගන්න. නැත්තම් මව් භාෂා කියලා වෙන එකක් කියන්නේ. එතකොට වෙනම කෙනෙක් වෙන. පින්නතුනි ඔබ කැමති නම් ඔබේ බස උගන්නලා මව් බස පළවෙනි බස කරන්න දරුවට, ඒක ඔබේ සාර්ථකත්වය. මේ පින්නතුනි දැන් විශේෂයෙන් භාෂා හුඟක් උගන්නනවා. පරණ පින්නතුනි විහිළු කතාවක් තියෙනවා භාෂාව ගැන. If you know 3 languages, you are trilingual, lingual. If you know 2 languages, you are bilingual. If you know only 1 language, you are American. ඒක අතීත කතාවක් පින්නතුනි භාෂා ගැන තියෙන එක. භාෂා පොතපතේ තියෙනවා ඒක. පින්නතුනි භාෂා එකක්, දෙකක්, තුනක්, හතරක් නෙවෙයි පින්නතුනි. දැන් සමහර අයටත් වැඩ ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි. දැන් බොහෝ දෙනෙක් බුද්ධිමත් මවවරු තමන්ගේ දරුවන්ට සයින් ලැන්ග්වේජ් එකක් උගන්වනවා. සයින් ලැන්ග්වේජ් එක ඉගෙනුවා කියලා කියක් කියන්නේ පින්නතුනි විශාල දොරටුවක් විවෘත වෙනවා සමන්ට. ඩෙෆ් කල්චර් එකම ඉගෙන ගන්න පුළුවන්. විශාල දැනුම් සම්භාරයක් තමන්ට ඒත් එක්ක ලැබෙනවා. විශාල ප්‍රමාණයක් යහළුවන් තමන්ට මුණ ගැහෙනවා. ඉතාම බුද්ධිමත් යහළුවන්. බිහිරි වුණාට පින්නතුනි ගොළු වුණාට බුද්ධිය නැහැ කියලා කියන්නේ. බුද්ධිය නැහැ කියලා කියන්නේ. ගොළු කතා කරන්න බැරි බිහිරි මහාචාර්යරු ඉන්නවා. ඒ නිසා බුද්ධියට කිසි හානියක් නැහැ. සාමාන්‍ය සංකල්ප විතරක් නෙවෙයි නිර්වාණය වැනි සංකල්පත් පින්නතුනි එයාට සාකච්ඡා කරන්න පුළුවන් භාෂාවෙන්. ඒ තරම් දියුණු භාෂාවක් සයින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. පුළුවන් නම් උත්සාහයක් කරන්න. තමනුත් උත්සාහවන්ත වන්න. විශේෂයෙන් දරුවෝ හදන දෙමව්පියන් විශේෂයෙන්ම සයින් ලැන්ග්වේජ් එක ඉගෙන තියෙනට ඕන. ඇයි ඒකට හේතුව? ඇතැම් දරුවන් ඇතැම් විට කතා කරන්න බැරි දරුවන් ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් අම්මා සයින් ලැන්ග්වේජ් එක දන්නව නම් ඉක්මනටම දරුවට ඒ පැත්ත යොමු කරන්න පුළුවන්. දරුවා ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් කරන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. සම්පූර්ණයෙන්ම ASL කියලා වෙනම තියෙනවා, ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා ඉගෙනගෙන දිනු කරවන්න පුළුවන්. එහෙම නැති වුණත් බොහෝ පිරිසට උදව් කරන්න පුළුවන් මේක දැනීමත් එක්ක. ඒ නිසා පින්නතුනි ශාස්ත්‍රය ඉගෙන ගන්න, භාෂා විෂය ඥානයන් දිනු කරගන්න, ඒක සමාජයට යහපතක් කරන්නත් පුළුවන්, තමන්ගේ වෘත්තීය මට්ටමෙන් ඉහළට යන්නත් පුළුවන්. ඊළඟ කාරණේ තමයි පින්නතුනි සච්ඡාංච සිප්පංච. සිප්ප කියලා කියන මොනවද? ශිල්ප වෘත්තීය ශිල්පී ගැන ගන්න. වොකේෂනල් ට්‍රේනින් කියලා කියන්නේ වෘත්තීය වශයෙන් දෙයක් පුරුදු වෙන්න පුළුවන් නම් හොඳයි. දැන් වර්තමානයේ අය පිනතුනේ ඒක රැකියාවක් නෙවෙයි, රැකියාව කිහිපයකට පුරුදු වෙලා ඉන්නේ. රැකියාව කිහිපයක් තියෙන දැන් වර්තමානයේ මේ තරම් දක්ෂය දැන් බිහි වෙනවා. ඒ නිසා ඕනම වයස දැන් මේ රටේ තියෙන වාසිය තමයි ඕනම වයසකදී ඕනම විෂයක් ඉගෙන ගන්න පුළුවන් වාසිය තියෙනවා Tamanta අධ්‍යාපන ආයතන වලට ගිහිල්ලා. ඒ නිසා මේ හැකියාව දිනු කරගන්න අපට දැවැන්ත ශක්තියක් එක්ක හැපෙන්න තුනේ අපි මේ ලෝකෙ ඉපදෙලා ඉන්නේ. දැන් වර්තමානයේ අපි දැකලා තියෙන සමහර ළමයි ඉන්නව අවුරුදු 8යි වයස භාෂා 8ක් කරලා කතා කරන්න පුළුවන්. වයස අවුරුදු 10 දීලා මෙයාට භාෂා 10ක් කතා කරන්න පුළුවන්. ඒක ළමයි කියන අවුරුදු 24යි භාෂා 24ක් ලියන කතා කරන්න පුළුවන්. හරි ඒ ළමයිගේ තමයි මම කිව්වා වැඩසටහනක් ලක්ෂ 20ක් බල තිබුණා කියලා. පින්නතුනේ එවැනි දැවැන්ත ශක්තියක් මේ මනසට තියෙනවා. හිතන්න එපා දරුවා මේ සිංහල ඉගෙන ගන්න ගියොත් ඉංග්‍රීසි බැරි වෙයි කියලා. එහෙම කන්නේ. පොඩි කාලේ ඉඳලම ඉතාලම කලමනාකරණයෙන් භාෂාව ගැන දන්නයි ඉතාලම මැනවින් දරුවන්ව ඒ සඳහා පුහුණු කරනවා. විශේෂයෙන් පින්නතුනි සිංහල භාෂාව ගන්නන. සිංහල භාෂාවත් එක්ක විශාල පැත්තක් ආධ්‍යාත්මික ලෝකයක් විවෘත වෙනවා. ඒක ලොකු වාසියක් අපට. එනිසා ශිල්ප ශාස්ත්‍ර ලිගිනීම පින්නතුනි මංගල කාරණයක් විදිහට සැලකනවා. මේකම තමයි අපේ ලාංකික සමාජයේ තියෙන බහුශෘතභාවය කියලා කියන්නේ මේක. ඒක වැදගත් වෙනවා. ඒක ගිහියන්ටත් පැවිද්දන්ටත් දෙපිරිසටම වැදගත් වෙන දෙයක්. ඒ නිසා ඔබ මොන වයසක හිටියත් ඔබ හැකියතා කංශවලින් ඉදිරියට යන්නට ඔබට දැවැන්ත හැකියාව ඔබේ මනසේ තියෙනවා. ඔබේ ඇසුරු කරන දරුවන්ට, යහළුවන්ට, සහෝදර සහෝදරයන්ට, මව්දෙමාපියන්ට හැම දෙනාටමත් මේ දායාද ඔබ ලබා දෙන්න බලන්න. කම්මැලි කමර නිකන් ඉන්න එපා. දැන් මම වයසට ගිහිලා මට කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ කියලා එහෙම ඉන්න එපා. සමහර අයවට මොන ගැල තියෙනවා අවුරුදු 60 දී විතර උපාධි ගත්තුවා ඉන්නවා. එහෙම කරන සමහර අධ්‍යාපන ශාස්ත්‍රයේ මම හිතන්නේ මෙතන ඇති අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධය එඩියුකේෂනල් සයන්ස් එහෙම කරපුව ඇති. පින්තුණි අපේ මනස දිනු කරන්න පුළුවන් විවිධ පැති තියෙනවා. ඒවට ටෙක්නික්ස් තියෙනවා. ඒ නිසා අපේ කාලය අපට වටිනාම දෙයක්. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, තමන් කුසලතා දිනු කරගන්න. හැබැයි දිනු කරගන්න කුසලතා වලින් රැකියාවක් මිල මුදලක් ලැබෙන විතරක් නෙවෙයි, ඒකෙන් සමාජයට යම් කිසි මෙහෙවරක් කරන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක නියම මංගල කාරණයක් බවට පත් වෙන්නේ. ඒ වගේම මනවින් හික්මුණු බව, සුසික්කිත විනයෝච සුසික්කිතෝ විනයවත් බව, හොඳ ඩිසිප්ලින් එක, මේකත් කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙන පිණුතුන අවශ්‍යයි. ඒක මේ පිණුතුන හුඟ දෙනෙක් දන්නවා. මේ හුඟක් විනයවත්යි. ඉතින් ඒ කාරණේ එච්චර කියන්න අවශ්‍ය නැහැ. සුභාසිතාච යාවාචා, හොඳ වචන කතා කරන්න ඕන. සුභාසිත වචන මොනවටද සුභාසිත වචන කියලා කියන්නේ? ඕ පරුෂ නොවන වචන, බොරු නොවන වචන, කේලම් නොවන වචන, බොරු නොවන වචන. සමහර විට පිනතුනි සමහරලාට සැරෙන් දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් අබේ රාජකුමාරේ වරක් අහනවා, බුදුහාඳුරනේ ඔබ වහන්සේ හැම වෙලාවෙම ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. ප්‍රිය වචනද කතා කරන්නේ කියලා. බුදුහාඳුර මොකද දෙන උත්තරේ? ඈ? ඔය මෙතෙන්දි කියන්නේ බුදුහාඳුර අබේ රාජකුමාරයා පුතෙකුත් වඩාගෙන ආවේ, ළමයෙකුත් වඩාගෙන ආවේ. උපමාවක් කියන ඔබේ මේ දරුවා මොන හරි උග්‍ර හිර කරගත්තොත් ඔබ මොකද කරන්න කියලා. ඊට පස්සේ කියන බුදුහාඳුරනේ මම ඇඟිලි දෙක දාලා දරුවට රිදෙන්නේ නැති විදිහට එක ගන්න බලනවා. ඊට පස්සේ අහනවා බැරි වෙලාවත් එහෙමත් ගන්න බැරි නම් මොකද කරන්නේ? එහෙම බැරි නම් බුදුරජාණන් වහන්සේ මං කට ටිකක් තලල් කරලා අත ඇඟිල්ල දෙක යටටම දාලා දරුව අඬද්දිම ලේ අධිහරියක ගන්නවා කියලා. බුදුහාඳුර කියනවා මාත් ඒ වගේ තමයි කියලා. මන් ප්‍රිය වචනේම කතා කරන විදියට කතා කරන්න පුළුවන් නම් එවැනි ඒ විදිහට කියනවා. එහෙම බැරි නම් ටිකක් සැරණුත් කතා කරනවා කියලා. නමුත් පිනුතුනේ එක මෛත්‍රිය මත පිහිටලා කරන්නේ. කෙනෙක් ලස්සන වචන කතා කරා කියලාම බුදුදහමෙන් සුභාසිත කියන්නේ නැහැ. කෙනෙකුට ලස්සන වචන කතා කරලා බොරු කියන්න පුළුවන්. කෙනෙක් මුලා කරන්න පුළුවන්. රවට්ටන්න පුළුවන්. ඒ නිසා කතා කරන වචන ලස්සනයි කියලා සුභාසිතයි කියලා බුදුදහමේ කියන්නේ නැහැ. පින්නතින බුදුදහම නිතරම බුද්ධිමත් විදියට හැම දෙයක් ගැනම බලනවා. දැන් අපට මුණ ගැහිච්ච හොඳම කල්යාණ මිත්‍රයෝ ගුරුවරෝ හොඳ ධර්ම උපදෙස් දීපු ස්වාමීන් වහන්සේලේ හුඟ දෙනේ හුඟක් ප්‍රිය වචන කතා කරපු අය නෙවෙයි. දැන් මම එක වෙලාවක් කල්පනා කරා, මම පාසල් ගිය කාලේ හමුවෙච්ච ගුරුවරු ගැන නිකමට ඉඳලා කල්පනා කරලා බැලුවා. ඒ බලන්නට මම බැලුවා හොඳටම ඉගෙනගෙන කවුද කියන. සාමාන්‍ය පෙළ පන්ති එනකම් ගන්නපු ගුරුවරු ටික බලනකොට එක ගුරුවරියක් හිටිය පින්නතුණි පන්තියට එනකොටම අපි හරියම අකමැති. හරියට බනිනවා සැරයි ඉතින්. ලේ වතුර වෙලා අපි ඉන්නේ. සිංහල ව්‍යාකරණ ඉගෙනුවේ. නමුත් පස්සේ කාලේ පින්නතුණි මම වෘත්තීය කටයුතුත් එක්ක ඉහළට යනකොට මට හිතෙච්ච කාරණයක් තමයි ඒ පාසල් ජීවිතය හමු වෙච්ච දක්ෂතම අපේ ජීවිතවලට සම්පූර්ණයෙන්ම බලපෑමක් කරපු දැනුම ඉහළටම දිනු කරන්න ඍජුවම මුල් වෙච්ච ගුරුතුමිය තමයි ගුරුතුමිය කියලා. නමුත් අපට පාසල යන කාලේ නම් එහෙම හිතුන්නේ නැහැ. ඒ කාලේ හිතුනේ නරකම ගුරුවරිය කියන. නමුත් පින්නතුනි පස්සේ කාලේ බලනකොට ඒ එතුමිය තමයි හොඳම ගුරුතුමිය. මම පස්සේ කාලේ යන්න උත්සාහ කළා එතුමිය හිටපු හැම තැනක් පාරංචි කරා කරා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වුණා. ගිහලා හැම වෙලාවෙම කතා කරන්නේ ඉතින් මේ කොහොමද පින්නතුනි අපට දැම්මිට ඒ පුද්ගලයා මුණගැහිච්ච මුල් අවස්ථාවේදී පුද්ගලයන් කතා කරන ශෛලියෙන් හිතෙන්නේ අයියා හොඳ කෙනෙක් කියලා. නමුත් පස්සේ කාලේ යාදීපු උපදේශ අපිට කරපු මඟ පෙන්වීම ආදී බලනකොට එය තමයි අපට නියම කල්‍යාණ මිත්‍ර වෙලා තියෙන්නේ. ස්වාමින් වහන්සේලා ගත්තත් පින්නතුනි අපට මුණගැහිච්ච සමහර ස්වාමින් වහන්සේලා අපි ගැන ඉතර අගය කළ නැහැ. හොඳට ලස්සන වචනම කතා කරන්නේ හැම වෙන හැම මොහොතෙම අවවාදයක් දෙන්නේ. ඇතැමිට අඩුපාඩුවක් පෙන්නලා දෙනවා. ඇතැමිට බනිනවා. සමහරට ගහන්නත් යනවා. එහෙම මුණගැහිච්ච සමහර ස්වාමින් වහන්සේලා අපට හිටියා. එක ස්වාමින් වහන්සේ කෙනෙක් එහෙම හිටියා. හුඟක් උගත් ස්වාමින් වහන්සේ කෙනෙක් මහාචාර්යවරේ කලින් පස්සේ පැවිදුනේ. ඉතින් ඒ හාමුදුර ඇත්තෙම මට පුද්ගලිකව ගත්තොත් හුඟක් ඉගෙන ගන්න උදව් කළා, මඟ පෙන්වීමක් කළා. ඉතින් ඒ ස්වාමින් වහන්සේට තමයි ඇත්තෙම මම අධ්‍යාපන ක්ෂේත්‍රයේදී හුඟක් ගරු කරපු ස්වාමින් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙලා දවස් ගාණක් දෙහි තිබුණා. දවස් ගාණෙම මම එළි වෙනකම් දෙහි ළඟ හිටියා. ආදාහනේ කළා කොළඹ බොරැල කණත්තේ. උන්වහන්සේගේ දේහය අවසන් වෙලා අළු වෙනකම් මම ළඟ හිටියා. දේහය දැවිලි ඉවර වෙනකම්මත් හිටියා. නමුත් උන්වහන්සේ තරම් මට බැනලා නැහැ කවුරුවත්. අවවාද දීපු හැම මොහොතෙම පින්නතුණි මොකක් හරි අවවාදයක් දෙනවා. අඩුවක් නිතරම පෙන්නල වෙන මේක අඩුවක් මේක අඩුවක් මේක හදාගන්න මෙහෙම හොඳ නැහැ කිය කිය මට ගහන්න හදන පළා කියලා ගැහුවේ නැහැ. ගහන්න තරම්ම ගිහිල්ලා අපිව හොඳ මඟට ගන්න පෙන්වලා දෙන්න උනන්දු වෙනවා. පින්නතුනි ඇත්තටම ඒ වගේ තමයි නියම කල්‍යාණ මිත්‍රයන් කියලා කියන්නේ. ඒ නිසා ඒ අයගේ වචන එච්චර ප්‍රිය වචන නෙමෙයි පින්නතුනි. නමුත් ප්‍රිය වචන නොවුනට ඒව තමයි ඇත්තම සුභාසිත කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ නිධානයක් පෙන්වලා දෙන වගේ කියලා. ඒ නිසා අන්න එවැනි වචන බුදුදහමෙන් අගය කරන. ඒ නිසා අපි කියන වචනයකින් අනිත්‍යයට යහපතක් වෙන්න ඕනේ පින්නතුනි. ඒක හොඳින් කියන වචනයක් වෙන්න පුළුවන්. ඇතැමිට සැරෙන් කියන වචනයක් වුණත් වෙන්න පුළුවන්. එයායි ඇතැමිට වරදවා තේරුම් ගන්න පුළුවන්. අපිට ඉතින් ඒකට කරන් දෙයක් නැහැ. ඉතින් අපි උපරිම උත්සාහ කරන ඕනේ එයාගේ හිත නොරදින විදිහට කියන්න. හැබැයි අපි ක්‍රියාත්මක වෙනකොට එහෙම ක්‍රියාත්මක වෙලා අපි කෙනෙක්ගෙන් ආදර්ශ ගන්නකොට උපදෙස් ගන්නකොට එයා කියන ශෛලිය විතරක් බලන්න එපා. යා මොන අදහසින්ද කියන්නේ කියන එක ගැන දකින්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපිව සුමගට යොමු කරන්න, අපිව දිනු කරන්න, අපිව ඇත්තටම ආධ්‍යාත්මික දිනු කරන්නන් යා උදව් කරන්නේ. යා බැන්නත් පින්නතුනේ ඒකේ නා අපිව අත්හරින්න හොඳ නැහැ. යාගේ නැවත නැවත යා ආශ්‍රය කරන්න ඕන. ඒක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. මම මිනිස්සුම මෙහෙවන්නේ අර කුඹකාරයේ කමුමැටි ඔය ඇත්තම දැන් අස්සදම්ම සාරති සූත්‍රෙත් ඒ වගේ කියනවා. අස්වැන් දමනය කරන කෙනෙක් ගැන කියනවනේ. අස්වැන් දමනය කරන විදිය තැමිට හොඳට කියනවා. වේ වැලෙන් ගහනවා එක එක විදියට අස්වැයා යොමු කරනවනේ. ඒ වගේ ශිෂ්‍යයන් එක එක මාර්ග වලින් යොමු කිරීම කියනවා. ඇත්තම පින්නතුනි අපි දැන් මේ පැත්තෙන් ටිකක් ඈතට යනවා. නමුත් කියනට දැන් මේ පරිසරයේදී මේ වගේ බටහිර සමාජයකදී දරුවන්ට කුඩා කාලේ හුඟක් අවවාද දෙන්නේ නැහැ නේද? කුඩා කාලේ ටිකක් දුන්නත් අවුරුදු 16 17 පැනට පස්සේ නම් කොහොමවත් අවවාදයක් දෙන්නේ නැහැ නේ. කරන්න බෑනේ මේ රට යනවා. නමුත් විනෝද අපේ අම්මලා තාත්තලා එහෙම නැහැ. මේ හිටියත් බැනලා ගහලා හරි කොහොම හරි යොමු කරනවා දරුව හොඳ මඟට. නමුත් විනෝදිනී කුඩා කාලයේ දරුවන් මෙහි දරුවෝයි අපේ දරුවෝයි බලනකොට ඇතැමිට අවුරුද්ද දෙක යද්දී මෙහි දරුවන්ට ඇතැමිට මේසේ වාඩි වෙලා කෑම කන්නත් පුළුවන් නේ. අපේ දරුවෝ දිහා බලනකොට අපි ඇතැමිට අපේ දරුවෝ විවේචනය කරනවා. දැන් අවුරුදු 4යි 5යි තාම කවන්න ඕන කියලා නේ. හැබැයි විනෝදිනී අවුරුදු 18 20 යද්දී කොහොමද? මෙහේ දරුවද අපේ දරුවද ඉදිරියෙන් ඉන්නේ? අපේ දරුවෝ ඉදිරියෙන් ඉන්නේ. අර ළමයා ගියාට වඩා දෙගුණකින් ඒ පැත්තට අපි ආයි ගිහිල්ලා. ඇයි එහෙම යන්නේ? එහෙම යන්නේ අපේ අම්මා තාත්තා පිටුපස්සෙන් ඉඳලා නිතර දරුවව උනන්දු කරවනව, වරදින් මුදවනව, යහපත යොදවනවා. ඒ නිසා තමයි මේවැනි රටවල ඉපදෙන බොහෝ දෙනෙක් පින්නතුණි විද්‍යාඥයන් බවට පත් වෙනව අඩුයි. වෛද්‍යවරු ඉංජිනේරු වෙනව අඩුයි. හුඟක් මේ රටවල ඉපදෙන අය ගුවාක් ආසියානු කරෙන් ඇවිල්ලා තමයි ගුවාක් ශේස්ත්‍රවල ඉදිරියෙන් මිනි මේ රටවල අය. ඇයි ඒකට හේතුව? ඒකට මූලික හේතුව තමයි අම්මා තාත්තා දෙන්නාගේ මේ දැඩි තියෙන උනන්දුව සහ කැපකිරීම. ඒ නිසා මෙහි අය බලලා එකපාර කියන්නේ අපේ අය හොඳ නැහැ, මෙහි අය හොඳයි කියලා. ඒකේ එක එක පැති තියෙනවා පිනතුන බලන පැති. ඒ නිසා මුල් කාලේ අපේ දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කළත් ඊට පස්සේ දැවැන්ත වේගයකින් දරුවා ඉදිරියට යනවා. දැන් උදාහරණයක් ඇටියද, දැන් ලංකාවෙන් මෙහි ආපු අය දරුවෝ මෙහි ඉපදුනත් ඇතැමිට ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙක්ගේ දරුවෝ 10 දෙනෙක් ගත්තොත් මෙහි ඉපදෙච්ච මෙහෙම දෙමව්පියන්ගේ දරුවෝ 10 දෙනෙකුට වඩා අපේ දරුවෝ 10 දෙනා ඉදිරියට ගිහිල්ලා ඉහළ ගුරුතින් වලට ගිහිල්ලා අධ්‍යාපනයෙන් ගිහිල්ලා ඒ යන්නේ ඇයි? ඒ යන්න මූලික හේතුවක් තමයි මෙහෙම මොන නීති රීති තිබුණත් බැනලා ගහරාලි අපේ අම්මලා තාත්තලා මේ දරුවන් යොමු කරනවා. ඒ නිසා ඒ දරුවන්ට දෙන අවවාදයේ අපතියන්නේ හිතන්න එපා මේ සමාජය අනුව අපිට එහෙම දෙයක් කරන්න බෑ කියලා. එහෙම එච්චරම බය වෙන්න එපා. පුළුවන් මට්ටමින් තමන්ගේ උපරිම වශයෙන් දරුවට යහපත කරන්න බලන්න. ඒක ලොකු යහපතක් වෙනවා. ඒ නිසා මේ සමාජයනොත් ගතියුතු හොඳ පැති ඔබ ගන්න. හැබැයි ඒ වගේම අපේ මූලික සමාජයෙන් ගෙනාපු ලොකු හර පද්ධතියක් තියෙනවා. ඒව තාම අපට මේවට යොමු කරන්න පුළුවන්, ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වාසිය තාම අපිට තියෙනවා. ඒ නිසා ඒ වෙනි දෙමෝපියන්ගේ දරුවන් හුවා අධ්‍යාපන ශේෂ්ත්‍රය ඉදිරියට යනවා. ඒ නිසා දරුවන්ට හොඳ ප්‍රිය වචනම නෙවෙයි, දරුවන්ට අවවාද දීලා සැරෙන් දීලා හරි දරුවන්ව නිසිමකට යොමු කරන්න බලන්න. යහපත් වචන. ඊළඟට පින්නතුනි මව්පියන්ට උපස්ථාන කිරීම. ඒක අපේ පින්නතුන් දන්නවා, අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඉතින් කෙටියෙන් කියනවා නම් කෙටිම දේ තමයි ඔබ ඔබේ දරුවන්ට සලකන විදිය බලන්න. ඉතින් ඒ වගේම කැපවීමක් ඔබේ අම්මා තාත්තාත් ඔබ වෙනුවෙන් කළා තියෙනවා. අම්මා තාත්තා ඉන්නවා නම් පුළුවන් තරම් කොහේ හිටියත් උදව් කරන්න අම්මට තාත්තට සලකන්න. අම්මා තාත්තා මිය ගිහිලා නම් දිනපතාම කරන පින්කම් අම්මා තාත්තා වෙනුවෙන් අනුමෝදන් කරන්න. ඔබට දරුවෝ ඉන්නවා නම් දරුවෝ ඔබට සලකන්නේ ඔබ දරුවන්ට සලකන ප්‍රමාණයට නෙවෙයි. එහෙනම් කොහමද? ඔබ ඔබේ දෙමාපියන්ට සලකපු ප්‍රමාණයට. ඒක දරුවෝ හොඳට බලාගෙන ඉන්න. ඒ නිසා දරුවන්ගෙන් අනාගතයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවන්ට පේන්නම නැත්තම් දරුවනොත් එක්කම තමන්ගේ අමර තාත්තට සලකන්න. ඒකයි කෙටියෙන් කියන තියෙන්නේ. ඊළඟට පින්නතුනි පුත්ත දාරස සංඝෝ. අමු දරුවන්ට නැත්තම් ස්වාමියන්ට දරුවන්ට සැලකීම. මේකත් පින්නතුනි අපේ බෞද්ධ සමාජයයි බොහෝ දෙනෙක් හොඳින් කරනවා. බුදුහාමුදුරුවෝ පින්නතුනි ඉහළම ආධ්‍යාත්මික දියුණුවක් ගැන කියන අතරේදී තමන්ගේ ස්වාමි භාර්යාවන්ට ස්වාමි දියණිය කැමතිනම් ලස්සන ආභරණ වලට ඇඳුම් පැනඳුම් වලට ඒවත් ගෙනත් දෙන්න කියලා තියෙනවා. බලන්න කොයිතරම් මානව හිතවාදී කොයිතරම් ප්‍රායෝගික දහමද කියලානේ. සිංහලවාද සූත්‍රයේ කියනවා පින්නතුනි පවුල කියලා කියන්නේ මූලික සමාජ ඒකකය. ඒ මූලික සමාජ ඒකකය සාර්ථකුනොත් තමයි සමාජයේ හැම පද්ධතියක්ම සාර්ථක වෙන්නේ. ඒ නිසා නිවස ලස්සන නිවසක් වෙන්නට ඕන. නිවස ලස්සන වෙන්නේ ගොඩනැගිලිවල අලංකාරයෙන් විතරක් නෙවෙයි. එයාගේ හිත ලස්සන වෙන්නට ඕන. එයා හිතෙන් සතුටින් ජීවත් වෙන තැනක් බවට පත් වෙන්නට ඕන. නිතරම තමන් ගෙදර ඉඳිද්දී තමන් ගැහණු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, ඒ කිසිම ભેදයක් නැතුව තමන් ගෙදර වැඩිපුරම අතු ගන්න කෙනා, වැඩිපුරම වැඩ කරන කෙනා, වැඩිපුරම අවදියෙන් ඉන්න කෙනා බවට තමන්පත් වෙන්නට ඕන. එහෙම වුණාම අනිත් අයගෙන් ලොකු ගෞරවයක් තමන්ට නිවසේදී හිමි වෙනවා. පිරිමි කෙනෙක් වුණත් කමන්නේ, කෑම බීම යන්න පුළුවන් නම් උයන්න. දැන් අපේ ගොඩා කාලේ අපේ අම්මා අපට කෑමුව හැටි ගැන්නවා. පිනතුන අවුරුදු 10 12 වෙද්දී අපට කෑමු යන විතරක් නෙවෙයි, රෙදි මහන්න, පැදුරු වියන්න, පොල්ලතු වියන්න, මලු මහන්න, මේ හැමදේම අම්මා අපට පුරුදු කළා. පින්නතුනි ඒ තුලින් ලොකු පෞරුෂයක් දිනු වෙන ඕන තැනක ඉදිරිපත් වෙලා වැඩක් කරන්න පුළුවන් හැකියාව වෙනවා. විශේෂයෙන් ගැහණු දරුවන්ට ඒ දේ අනිවාර්යෙන්ම අපි නිවසේදී උගන්වන්නට ඕන. ඒ වගේම ස්වාමි භාර්යාවන්ට ඕනෝන්ට ඉතාම ගෞරවාන්විත විදියට අපි හැසිරෙන්නට ඕන. කෙනෙක්ගේ අඩුපාඩුවක් අම්මා තාත්තගේ දෙන අඩුපාඩු තියෙනවා නම් ඒව දරුවන්ගේ ළඟ කැමර ගහලා කතා කරන්න එපා. සුහඳව තම තමන් කතා කරලා ඒව නිවැරදි කරගන්න බලන්න. දරුවන්ගේ ළඟදී නිතරම ගරුත්වය රැකෙන විදියට තමන් ඉන්න බලන්න. අම්මට තාත්ත ස්වාමි භාර්යාවන් දෙදෙනා ඕනෝන් ගරු කරන අය බවට පත් වෙන්න. එහෙම වුණොත් තමයි පිනුතුරු නිවස ලස්සන නිවසක් බවට පත් වෙන්නේ. ඊළඟට නිවැරදි වෘත්තිය අනාකූලජ කම්මන්තා. අපේ ජීවත් වීම සඳහා කරන දේට අපි කියනවා රැකී ආරක්ෂා කියලා නේද? තමන් රැකෙන කරන දේට රැකී ආරක්ෂා කියලා කියන්නේ. ඒ නිසා තමන් කරන රැකියාව දැහැමි රැකියාවක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි තමන් ගන්න වැටුපට වඩා තමන් වැඩ කරන කෙනෙක් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි තමන්ගේ වැටුපේ බර වැඩි. තමන් කොතන වැඩ කරත් පින්නතුනේ තමන් වෙන කෙනෙක්ගේ යටතේ වැඩ කරනවා නම් හෝ වෙනත් කෙනෙකුට සේවයක් කරනවා නම් හෝ තමන් ලැබෙන දේට වඩා දෙයක් එතෙන්ට කරන්න. ඒ ලැබෙන දේට වඩා කරපු දේ තමයි තමන්ට අන්තිමට ඉතුරු වෙන්නේ. පඩිය වශයෙන් ගත්ත දේ ඉතුරු වෙන්නේ. පඩිය 1000 1500 වැඩ කළා නම් 500 තමයි තමන්ට අන්තිමට ඉතුරු වෙන්නේ. ගත්තු 1000 නැති වෙලා යනවා. ඒ නිසා පින්නතුනි කුමන වෘත්තියක හිටියත් එතන කරන්න පුළුවන් උපරිම සේවය කරන්න. ඒක තමන්ට ඒක අතකින් පිනක්. අනිත් අතින් ඊළඟට තමන්ට යන ලැබෙන රැකියාව ඊට වඩා හොඳ රැකියාවක් ඇතැම් විට කලින් කරාට වඩා දෙගුණයක වැඩක් තියෙන රැකියාවට ඊට පස්සේ තමන්ටම ලැබෙනවා. දිට්ඨ ධම වේදනීය වශයෙන් පින්නතුනි එහි ප්‍රතිඵල ලැබෙනවා තමන්ට. අපි හොඳට ප්‍රායෝගිකව දාන දේවල්. ඒ නිසා තමන් මොන වෘත්තියේ හිටියත් උපරිම සේවය දෙන්න කරන්න විතරක් නෙවෙයි තමන්ගේ එකට වැඩ කරන අනිත් රටත් පුළුවන් තරම් උදව් උපකාර කරන්න. ඒක හොඳ දෙයක්. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං. දන් දීම මංගල කාරණයක්. දැන් අපේ ශ්‍රී ලාංකික අය බොහෝ විට දන් දෙන්නේ මියගේ කෙනෙකුට පින් දෙන්නේ. එහෙම නැතුව දන් දෙන්නේ ස්වාමීන් වහන්සේලා බඩගින්නෙන් ඉඳියානේ ඒ නිසා අපි දාන ටිකක් දෙමු කියලා. සමහර එහෙම දෙන අයත් ඉන්නවා. නමුත් පින්නතුණ ඊට වඩා ඉහළ අර්ථයක් අපේ දානය තුල තියෙනට ඕන. දානං කියන දානේ කියලා කියන්නේ පින්නතුණ චිත්තාලංකාරං චිත්ත පරික්කරං කියලා කියනවා. දන් දෙනකොට හිත ලස්සන වෙනවා, හිත අලංකාර වෙනවා, හිත පිරිසිදු වෙනවා. දැන් ওই වියට්නාමයේ, බුරුමයේ, සියම වැනි රටවල, තායිලන්තේ වැනි රටවල අය දන් දෙන්නේ කුමක් සඳහාද? ඒ අය දන් දීම පින්නතුණේ කියන්නේ බ්ලෙසින් එකක් කියලා. ඒ අය උදෑසන අවදි වෙලා කරන පළවෙනි දේ තමයි බ්ලෙසින් එකට ගුඩ් මෝර්නින් කියන එක නෙවෙයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහේ හරි හොයාගෙන මොකක් හරි දෙයක් පූජා කරන එක. එයාගේ බ්ලෙසින් එක තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න එක, ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙයක් පූජා කරන එක. ඒ නිසා පින්නතුණේ ස්වාමීන් වහන්සේගෙන් කීර්තිය ප්‍රශංසාවක් හෝ දෙයක් අපේක්ෂා වෙන්නේ නැවේ තමන්ට ආශිර්වාදයක් පිණිසයි තමන් ඒක කරන්නේ. ඒ නිසා තමයි ඔය තායිලන්තයේ, බුරුමේ, වියට්නාම් අය බලන්න පින්කම් වලට ආවහම එන හැම දිනෙකම මොකක් හරි පිරිකරක් ගේනවා නේනේ. ඇතැම් විට ඩොලර් එකක් හරි ගේනවා. අපේ පින්නතුන් එහෙම පූජා කරන්න බයයි. පොඩ්ඩක් පූජා කරන්න බයයි. ලොකු ගාණක් නැත්නම් ඉතින් අද්දක බඳන් ඉන්නවා. නමුත් එහෙම නෙවෙයි පින්නතුනි, තමන්ට පුළුවන් මට්ටමින් කොයි ගෙදරකට පින්කමකට ගියත් සබංගන ටිකක් හරි අරන් ගිහලා පූජා කරන්න, වතුර බෝතල් ටිකක් හරි අරන් ගිහලා පූජා කරන්න, තමන්ට ලැබෙන හොඳම අවස්ථාව තමන්ගේ දරුවෙක් ඉන්නවනම් දරුවත් එක්ක ගිහලා දරුවගේ අතේ මේක පූජා කරන්න. දරුවට ලොකු ආශිර්වාදයක්. එහෙම දැන්න බැරි නම් අඩු ගානේ හැම හාමුදුරන්ට වන්දවන්න. දරුවෝ එක්කන් ගිහිල්ලා දරුවන්ට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා. ඒක තමයි දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම ආශිර්වාදය. යවස්ථා මගේ හැරගන්න එපා. ස්වාමින් වහන්සේ කෙනෙක් වුණ ගහන පින්නතුනි තමන්ගේ ඇස් දෙකේ කරපු ලොකු පින්කමලානි සංසයක් ඒක. ඒ ප්‍රතිඵල ලැබෙන අවස්ථාව. යවස්ථා මගේ හැරගන්න එපා. වෙනත් ගෙදරක දානකට ගියත් පැත්තකට වෙලින්න එපා. තමන්ගේ ගෙදර වගේ කියලා හිතලා වෑංජනයක් අරගෙන බෙදන්න, අද සෝදාන උදව් කරන්න, පින්ං පිළිගන්නන්න, ඒව තමන්ගේ ගෙදර වගේ කියලා හිතන්න කරන්න. වෙනස් අවස්ථාවක තිය ගෙදරට ගියාම අපිට ඒක කරන්න බෑ. නමුත් දාන ගෙදරදී කරන්න පුළුවන්. මගුල් ගෙදරකට එහෙම ගිහලා නම් එහෙම කරන්න බෑ. නමුත් වෙනසනේ දාන ගෙදරන් දවසක තියෙන වාසිය තමයි ශ්‍රී ලාංකික ගෙදරක තියෙන වාසිය තමයි එදාට ගෙදර අය ටිකක් මාන්න අඩු වෙලින්නේ. එදාට ගෙදර අයගේ ලෝභයත් අඩුයි. ගෙදර ඕන තැනක ඇවිදින්නත් පුළුවන් එදාට. පිටස්තර ගෙදරක වුණත් එදාට කිසි ගැටලුවක් නැහැ. එදාට සම්පූර්ණයෙන්ම ජෙනරස් තමයි. ඉතින් පින්තුනේ ඒ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන ඒ පින්කමේදී තමන් ගෙදර කෙනෙක් වගේම කියලා හිතලා පින්කමට සහභාගී වෙන්න පුළුවන් නම් තමන්ගේ ගෙදරින්ම මොන හරි සෝදානම් කරන් යන්න. දැන් සමහර ශ්‍රද්ධාවන්තයා ඉන්නවා ඒ මාසෙම තියෙන දාන ගෙවල් ලියාගෙන තියාගෙන ඉන්න. පුළුවන් තරම් යන වේවට ඒ වෙලාවට යන්න බැරි නම් කලින් කියලා මොන හරි දීලා දෙන්න. වතුර බෝතල් ටිකක්, කෙසෙල් ගෙඩි ටිකක් මොන හරි දෙයක් තමන්ට එතකොට සතුටුයි. ආ ස්වාමීන් වහන්සේලා දානමක් ආවා මං හැම ස්වාමීන් වහන්සේකටම මේ දේත් පූජා කළා කියලා. තමන්ට ලොකු මනසල සතුටක් ඇති. අපිට ස්වාමීන් වහන්සේ පාවිච්චි නොකර වෙන්න පුළුවන්. නමුත් තමන්ට මනසට ඒක සතුටක්. අනේ මේ ස්වාමීන් වහන්සේලා දහ දෙනෙකුට මම දානයක් පූජා කළා නේද කියලා. පින්නතුනි මේ අවස්ථාව මගේ හරගන්න එපා. මේක ලොකු භාගයක් තමන්ට තියෙන. ඒ නිසා දානය තමයි පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන් මාගේ ඇරෙන්න තියෙන ප්‍රධාන සම්දිස්ථානයක් වෙන්නේ. පරිත්‍යාග සීලිතේ ඊළඟ කාරණේ තමයි පින්නතුනි ධර්මානුකූල ජීවිතය. දහමට අනුව පුලුවන් තරම් ජීවත් වීම. තමන්ගේ හිත පිරිසිදුව කුසල් කරමින් පුලුවන් තරම් දහමට අනුව ජීවත් වෙන්න ඥාත කානංජ සංඝෝ. ඥාතීන් සංග්‍රහ කිරීම. කොහොමද ඥාතීන් සංග්‍රහ කරන්නේ? ඥාතීන් කොහොමද සංග්‍රහ කරන්නේ? ඔව් එකහතකින් පින්නතුනි කන්න බොන්න ටික අපි දෙන්නට ඕන අපේ හිතවත් යහළු මිත්‍රාදීන්ට ඥාතීන්ට පුළුවන් තරම් ආහාරයෙන් උදව්වක් කරන්න. දුප්පත් ළමයි හැම ඉන්නවා නම් අපේ ඥාතීන්ගේ ඇට මුලින් පොත්පත් ටිකක් අරන් දෙන්න. පිටස්තරයට දෙන කලින් තමන්ගේ ඥාතීන්ටත් උදව් කරන්න. දුප්පත් අය ඉන්නවනේ තමන්ගේ නංගිල මල්ලිල වෙන්න පුළුවන්, නැන්දල මාමල වෙන්න පුළුවන්, ඊයාගේ ළමයි සහෝදර සහෝදරියන් වයසට ගිහිපු නැන්දල මාමල ආච්චිල සිලින පුළුවන්, එයාට උදව් කරන්න පුළුවන් මට්ටමින්. ඒක හුඟක් හොඳ ගතිගුණයක්. බුදුහාමුදුරුවෝ එක අගය කළා. බුදුහාමුදුරුවෝ පින්නතුනි සඳහන් කරනවා වරක් කිඹුල්වත් පුරෙන් හමන සුළඟත් මට සෝයක් කියලා. මේ සම්බුද්ධත්වයට පත් වෙච්ච නික්ලේසි උතුමෙක් මේ කරන ප්‍රකාශය සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන් මේක සරාගීව කරන ප්‍රකාශයක් කියලා. කිඹුල්වතින් හමන සුළඟත් මට සෝයක් කියලා. ඇයි මේ? ඔව් ඒ ඥාතින් හරහා හමන හොළඟත් මට සෝයක් කියලා. ඒ නිසා අපි මේ මහා පොළවේ පය ගහලා ඉන්න හැටියට පින්නතුනි තමන් උපන් රට, තමන් උපන් ජාතිය, තමන්ගේ ඥාතීන්ට යම් කිසි විදියක තමන්ගේ හැඟීමක් හිතේ තියෙනට ඕන. ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි අගතිගාමී වෙන්න කියලා. ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියන මේ අගතියට ගිහිල්ලා වැඩ කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තියෙනු ගන්න එපා. ඒ අයට අපි නගා සිටවන්න උදව්වක් කරන්න ඕන අපහසුතාව තියෙන අයට. ඒක අපි කළ යුතු දෙයක්. ඒ වගේම පින්නතුනි වඩාම වටිනා දේ තමයි අපි ඥාතින කරන උදව් මොකද්ද? එයාට ධර්මයෙන් උදව් කරන්න. පින්නතුනි අපි කෙනෙකුට අවුරුදු 100ක් නොකඩවා ආහාර පාන, ඇඳුම් පැනඳුම්, ඉඳුම් හිටුම් මේ සියල්ලක්ම දුන්නත් කොච්චර කාලයක්ද? අවුරුදු 100ක් දුන්නත් පින්නතුනි සසර අපි ආපු ගමනට සාපේක්ෂව අතීතය සහ අනාගතය යන්නේ න දුරට සාපේක්ෂව බලනකොට ඒ අවුරුදු 100ක සැලකීම කොහමද? එක බත් වේලක් දුන්නා වගේ. කෙනෙකුට අපි අවුරුදු 100ක් සියලුම අවශ්‍යතා දුන්නත් මේ සසරට සාපේක්ෂව කොහමද? හරියට එක බත් වේලක් දුන්නා වගේ. ඒක ලොකු සැලකීමක් නෙවෙයි. එහෙනම් අපි කෙනෙකුට කරන ලොකුම සැලකිල්ල මොකද්ද? ඔයාට ධර්මයෙන් සලකන්නේ, යාගේ හිත දිනු කරන්න උදව් කරන්න. ඒ අය අපේ ජීවිතවලින් සමු ගන්න කලින් හැකි තාක් ඉක්මනින් තමන්ගේ ඉතාම ආදරය කරන ඥාති මිත්‍රාදෙන් ඉන්නවනම් දෙන්නෙක් වෙන්න පුළුවන්, පස් දෙනෙක් වෙන්න පුළුවන්, දහ දෙනෙක් වෙන්න පුළුවන්. එයට හැකි තාක් දුරට දාන සීල භාවනා කරන්න උදව් කරන්න, එයයි උනන්දු කරවන්න, එයට පාසුකම් සලසන්න. ඇයි අපි එහෙම කළ යුත්තේ? ඔව් ඇත්ත තමයි. එය මිය ගිහිල්ලා දුගතිගාමී වුණොත් ඉන්න ගෙදරුණුත් යන්නේ ඊට පස්සේ. Tamanṭa me karada. ඒ නිසා ඒ අය හොඳ තැනකට යන්න, ඒ අයට මඟ පෙන්වන්න. නැත්තම් Tamanṭa me karadare. හිටියට වඩා කරදරයි මරුණට පස්සේ. එහෙම නොවෙන්න පින්නතුනි හැකිතාක් දුරට ඒ අයට සුගතිගාමි වෙන්න උදව් කරන්න. ඒක තමයි සැබෑ ඥාතිත්වයේ උදව් වෙන්නේ. ඇත්තෙම එකෙන් කියන්නේ උන්වහන්සේ තමන් ඒ කියන්නේ තමන්ගේ කැමැත්ත දක්වන්නේ. ඒ කියන්නේ ඒකට එකතකින් කලගුණ සැලකීමත් අපට කියන්නට පුළුවන්. ඊටත් වඩා ඇත්තෙම ලෝකෙට යම්කිසි ආදර්ශයක් දෙන්න බුදුහාමුදුරු උත්සාහ කළා. දැන් බුදුහාමුදුරෝ බෝධියට ඇසිපියන වෙලා බලා සිටීමෙන් උනත් ලෝකෙට දෙන්න උත්සාහ කළේ ආදර්ශයක්. දැන් මෙතෙන්දී උනත් කියන්නේ ඒ තමන්ගේ ඥාතිත්වයට යම්කිසි සැලකිල්ලක් දක්වන්න කියන එක. ඒක බුදුහාමුදුරු ප්‍රායෝගිකව කළා. වෙනත් ආගමික කෙනෙක් එනකොට මාස 4ක් පැවිදි වෙන කලින් ඉන්නට ඕන. නමුත් ශාක්‍ය වංශයේ කෙනෙක් ආවොත් එහෙම ඉන්න ඕනේ නැහැ කියලා කියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අගතිගාමීද කියලා. නමුත් එහෙම නැහැ පින්නතුනි. බුදුහාමුදුරු තනතුරු දෙද්දී ප්‍රධාන ශ්‍රාවකය වුණේ සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ කියන්නේ ශාක්‍ය වංශිකයෙක්ද? නෑ, ඔහු බ්‍රාහ්මණ වංශිකයෙක්. මුගලන් හාමුදුරුවෝ බ්‍රාහ්මණ වංශිකයෙක්. බොහෝ ස්වාමීන් වහන්සේලා අගතනතුරුට පත් වෙච්ච බ්‍රාහ්මණ වංශිකයන්. ශාක්‍ය වංශිකයන්ට එන්න බැරුණේ තත්ත්වයන් වලට. නමුත් අනුරුද්ධ හාමුදුරුවෝ නන්ද හාමුදුරුවෝ වැනි අය තනතුරුවට පත් වුණා. නමුත් බුදුහාමුදුරුවෝ එතෙන්දී උපරිම බැලුවේ දක්ෂතාවය. ඔහු සසර පාරමිතා පුරපු ආකාරය එතෙන්දී ඥාතිත්වය බැලුවේ නෑ. හැබැයි ඥාතිත්වය උපාලි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඇත්තටම අර ශාක්‍ය කුමාරවරුන්ගේ සේවකයා. බුදුහාඳුර බලන්න ශාක්‍ය කුමාරවරු ආනන්ද, බගු, කිම්බිල, දේවදත්ත මේ වගේ ශාක්‍ය කුමාරුත් එක්ක මහාන වෙච්ච උපාලි ගෘහපතියා. උපාලි කරණ වැයමේ ඇත්තෙන්ම මේ යහළුවොත් එක්ක ආපු මේ පස් දෙනා මහාන කරනකොට ඉස්සෙල්ලා මහාන කරේ මේ සේවකයා. සේවකව මහාන කළා රජ කුමාරුන්ට කිව්වා මෙයාට වඳින්න කියලා. ඊට පස්සේ තමයි ශාක්‍ය කුමාරවරු මහාන කළේ. ඒ වගේ බුදුහාඳුර ඍජු ප්‍රතිපදාවක් අනුගමනය කර බුදුහාඳුරෝ සමහර තැන්වලදී ඒ තමන්ගේ ඥාතිත්වයට සලකපවස්ථා තියෙනවා. හැබැයි ඒ සපුරාම අර අගතිගාමිත්වෙන් බැහැර වෙලා උන්වහන්සේ ලෝකයට ආදර්ශයක් දෙන්නයි මේ කලේ. පින්නතුනි, ඊළඟ කාරණේ තමයි දැන් සරුවත් හාමුදුරුව ගත්තොතින්. සරුවත් හාමුදුරුවන්ට තව සහෝදර සහෝදරයන් 6 දෙනෙක් හිටියා. පවුලේ ඔක්කොම 7 දෙනයි. කොහොමද නංගිල මල්ලියට සැලකුවේ? 6 දෙනාම මහාන කරවගත්තා. ඒක තමයි සැලකුව විදිය. ඒ 7 දෙනෙක් මරහතන් වහන්සේල බිහි වුණා. බුදුහාඳුරගේ මෞදේමෝපියන් හැරුණකොට මේ සම්බුද්ධ ශාසනීයිය පින්වත් මමතාත දෙන්න තමයි සරුවත් හාමුදුරුවන්ගේ අමතාත දෙන්නා. ඒ තතරපත් උනේ සරුවත් හාමුදුරුවෝ නිසා. ඒ නිසා තමන්ගේ සහෝදර සහෝදරියන්ට දරුවන්ට දෙන්න තියෙන ඉහෙළම දායාදයෙන් ධර්මයේ දෙන්න. තමන්ට මේ මොනගහේ අවස්ථාවේ ඒ අය තමන්ගේ ජීවිතවලින් සමු ගන්න කලින් හැකිතාක් දුරට ඒ අයට ධර්මයේ දීලා මුල් කාලේ තමයි ඩගමැති වෙන්න පුළුවන්. සල්ලි දීලා හරි කමන්නේ බණ පොතක් කියවන කියන. අනන්ත මිනිසිට තමා හැමනේ කලේ පුතාටනේ. කහවණු 1000ක් දෙන්නම් කියලා බණ හලෙන්නේ කිව්වා. එහෙම හරි පින්නතුනේ මුල් කාලේ උනන්දු කරවන්න. ඊට පස්සේ කලින් දීපුවත් එක තමන්ට දෙවි. ධර්මයේ රසය ලැබෙනකොට. එහෙම හරි පින්නතුනේ දරුවෝ මේ මඟට යොමු කරන්න. ඒක දරුවන කරන ලොකු යහපතක්. අර ඥාතිත්වයේ කියන කරුණත් අපි තව දුරටත් ඇත්තෙම ඉදිරියට අපි සාකච්ඡා කරමු ඉඩක් ලැබුණොත්. පින්නතුනේ ඊළඟට නිවැරදි කර්ම දැන් මුලදිත් ඒ වගේම අනවජ්ජා අනාකුලාච කම්මන්තා කියලා කිව්වා. මෙතෙන්දිත් ඒ වගේම ළඟ යන එකක් තියෙන්නේ. අනවජ්ජානි කම්මානේ කියලා මෙතෙන්දි පින්නතුනි නිවැරදි කර්ම තමන් සිදු කරන යහපත් දේවල් විශේෂයෙන් සීල සමාදන් වීම ආදී කටයුතු මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ හොඳ කටයුතු ජීවිතය වැඩිපුර කරන්න ඒවා තමන්ට මංගල කාරණයක් වෙනවා. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු වේතම් මංගල මුත්තම අයහපතින් ආරති විරති පාපා අකුසල දහම් වලින් වෙන්වීමත් මංගල කාරණයක්. ඇයි ඒක? තමන්ගේ හිතට ඒකෙන් පීඩාවක් නැති නිසා තමන්ගේ සතුටට හානියක් නොවන කාරණයක් විදිහට ඒකත් මංගල කාරණයක් විදිහට සඳහන් කරනවා. මජ්ජපානාට සංවර සංයමෝ මත්පැනින් දුරු වීම මංගල කාරණයක්. ඒ නිසා මත්පැනට හුරු නොවතින් තමන්ගේ නිවසම අවමංගල නිවසක් වෙනවා. එහෙම නොවනට එකින් අපි වෙන් වෙන්නට ඕන. අප්පමාදෝච ධම්මේසු, ධර්මයේ තුල අප්‍රමාදීව යෙදෙන්නට ඕන. ඒක පින්නතුණු උතුම්ම මංගල කාරණයක්. අප්‍රමාදී බව කියන්නේ පින්නතුණි වෙන දෙයක් නෙවෙයි, නිතරම සිහියෙන් වාසය කිරීම. තමන්ගේ සිත ගැන, තමන්ගේ කය ගැන උපරිම වශයෙන් සිහියෙන් ඉන්න, වර්තමාන මොහොත තුල හැකිතාක දුරට සිහියෙන් ඉන්න උත්සාහ කරන්න. තමන්ගේ හිතට යම්කිසි අරමුණක් එනකොටම අතීත අරමුණ හොඳට කල්පනා කරන්න. ඒ අතීත අරමුණ තුල තමන්ගේ හිත බැස නොගන්නා විදියට වර්තමානයේ ඉඳගෙන තමන් ඒක බලන කෙනෙක් විදියට හුරු වෙන්න. දැන් අපි බොහෝ විට හුරු වෙන්නේ යම්කිසි දෙයක් මතක වෙච්ච ගමන්ම අපි ඒ සිද්ධිය තුල අපේ හිත බැස ගන්නවනේ. දැන් බැනපු කෙනෙක් මතක් වුණොත් ආයි පාර බැනුම් අහන යගෙන්නේ. ඒ සිද්ධියට ගිහිල්ලා අපි ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා. ඒ බැනව කෙනාට දැන් අමතකයි, අපි ආයි පාර කියගෙන බැනුම් අහනවා. සිහිය නැති නිසා. අප්‍රමාදී බව කියන්නේ පින්නතුනේ, තමන් හිට ඒක සිහි කරන්න පුළුවන්. තමන් ආයි බැනුම් අහන එක පාරයි බැන්නේ. තමන් දැන් දන්නවා දැන් සිහි කරන්නේ සිද්ධිය නෙවෙයි, ඒ සිද්ධිය පිළිබඳව අතීත සිතුවිල්ල දැන් මේ සිහි කරන්නේ කියලා. තමන් දක්ෂ වෙනවා තමන් ඒකෙන් පීඩාවක් ඇති කර නොගන්න. මේකයි පින්නතුනේ සම්පූර්ණම ධර්ම මාර්ගය කියලා කියන්නේ. පින්නතුනේ සම්පූර්ණම සම්බුද්ධ ශාසනය කියලා කියන්නේම සතිය සහ සම්පජඤ්ඤය කියන දෙක. බුද්ධ ශාසනයේ වචන දෙකකින් කියන්න පුළුවන්. සති සම්පජඤ්ඤය, සිහිය සහ නුවණ. වර්තමාන මොහොත තුල හැකි තාක් දුරට තමන්ගේ සිත සහ කය පිළිබඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමන්ගේ හිතට එන සියලුම අරමුණු, කුමන ඉන්ද්‍රියක් ඔස්සේ අරමුණක් ආවත් ඒ මොහොතේ ඇති වෙන්නේ, ඒ මොහොතේ ඇති වෙන්නේ ස්කන්ධ පංචකයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක එකතුවක් ඇති උනේ. ඒ පහ පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුව මෙතනම නිරුදුනා කියලා දකින්න. අහොත්වා සම්බුතං හොත්වා නබ විසති. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච එක සිහි කරනකොට ආයෙ ඇති දෙයක් හිතෙන ගත්තොත් ඒ ගන්නෙ නිකන් නෙවෙයි, ඒ ගන්නෙ මහා දුක් ගොඩ අපි ගන්නෙ. ඒ නිසා මෙන්න මේ ඉතුරු වෙන ගතිය ටිකෙන් ටික අඩු කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අමතක කරන්න නෙවෙයි, වරදවා තේරුම් ගන්න එපා. අමතක කරන්න කියලා බුදුදහමේ කොහෙවත් නැහැ. අමතක කරන්න නෙවෙයි, යමක් සිහි කරනකොටම තමන් දකින්න. තමන් කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඒ දැකපු රූපය දැන් තමන්ට මතක් කරන්න පුළුවන්නේ. හැබැයි ඒ රූපය මතක් කරනකොට අපි හිතනවාද කණ්ණාඩියේ තාම රූපය තියෙයි කියලා. කණ්ණාඩියේ රූපය දැන් නැහැ. දැන් තියෙන රූපය නෙවෙයි දැන් තමන් සිහි කරන්නේ. මොකද එහෙනම් ඒ කණ්ණාඩියේ දකින මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ල දැන් තමන් සිහි කරනවා. අන්නේ වගේ තමන් ඇහෙන් දැකපු, කනෙන් අහපු සියලුම සිද්ධීන් වර්තමානයේ සිහි කරනකොටම තමන් දක්ෂ වෙන්න ඕන. දැන් මේ සිහි කරන්නේ සැබෑ සිද්ධිය නෙවෙයි, ඒ නිරුද්ධ වෙච්ච සිද්ධියේ සති චෛතසිකයේ ස්මතු කරගෙන දැන් මේ සිහි කරන එකේ කියලා තමන් දක්ෂ වෙන්නට ඕන. එහෙම දැක්කොත් ඕනම දෙයක් සිහි කරන්න පුළුවන්, රාග ද්වේෂ නැතුව. පින්නතුනි මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. සම්පූර්ණම කෙනෙක්ගේ ආධ්‍යාත්මික දක්ෂතාවය කියන්නේ මේක. මේකට තමයි පින්නතුනි සමත විදර්ශනා කියන භාවනා දෙක තියෙන්නේ. සතිය තුළ ඉන්නකොට එක පැත්තකින් සමාධිය දිනු වෙනවා, කන්සන්ට්‍රේෂන් එක දිනු වෙනවා. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍යතාවය, හේතුඵල ධම දකින වේලාව ටිකෙන් ටික වැඩි කරගන්නවා. ඒ නිසා බුද්ධිමත් මිනිසියෙකු විසින් යමක් වඩන්නට ඕන නම් වඩන්න තියෙන්නේ කාරණා දෙකයි. සතිමත් බව තුළ ඉඳගෙන සමාධි ප්‍රඥා දෙක විතරයි, සමත විදර්ශනා දෙක විතරයි වඩන්න තියෙන අපට. අභිඤ්ඤා සූත්‍ර දෙයක් වෙනවා. බුද්ධිමත් නුවණැති මිනිසියෙකු විසින් තමන්ගේ විශිෂ්ට ඥානෙ උපයෝගී කරගෙන වඩන්න ඕන නම් වඩන්න තියෙන කාරණා දෙකයි. ඒ තමයි සමත විදර්ශනා දෙක, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා දෙක. පින්නතුනි මේක දිනු කරගන්නේ, මේක තමයි තමන්ගේ සැබෑම සාර්ථකත්වය කියලා කියන්නේ. හැබැයි මේක දිනු කර ගනිද්දී පින්නතුනි හැකිදාක් දුරට ධර්මය අහන්න පරිසම්පාදය හේතුඵල දහම ස්කන්ධ පංචකය අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම මේකට අදාළ ධර්ම දේශනා පුළුවන් තරම් අහන්න දෘෂ්ටිවලට නොවැටෙන විදියට ප්‍රඥාව දිනු කරගන්න. දිනු කර ගැනීම වැඩිම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමං. ගරුකල යුත්තන ගරු කරන්න පිනතුනි. තමගේ මව්පියන්ට, වැඩිහිටියන්ට, සිල්වන්ත ගුණවත්යන්ට ගරු කරන්න. නිවාතෝච හැකිතා කණතිමානී වෙන්න. නිහතමානී වෙනවා කියන්නේ පිනතුනි ධර්මයේ ළඟ ධානිතමානී වෙන්න. බුදුහාඳුරන්ගේ බුදුගුණ ළඟ ධානිතමානී වෙන්න. සංඝයාගේ සංඝගුණ ළඟ ධානිතමානී වෙන්න. හැම තැනදී මනතිමානී වෙන්න කියලා නැහැ. තමන්ගේ ළඟ අභිමානය තියාගන්න. ඒ අභිමානයේ පින්නතුනි දෙවියන්ගේ ළඟදීවත් තමන් යටපත් කරගත යුතු නැහැ. මේක පින්නතුනි අතිශය වැදගත් කාරණයක්. වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා ප්‍රදේශයකට වැඩම කළා. තමන් ස්වාමීන් වහන්සේලා සමග. ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ හිටිය කාන්තාවක් මේ පිළිබඳව දැනගෙන ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කළා. නමුත් ඒ ප්‍රදේශයේ කාටවත් බුදුරජාණන් වහන්සේ වන් ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්වත් කලින් සඳහන් කළේ නැහැ නබව. ඊටාම් ප්‍රණීත විදියට සියලුම ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කර කලින්. ඊට පස්සේ මේ කාන්තාවගෙන් ප්‍රශ්න කළා කොහොමද ඔබ මේ කලින් දැනගෙන මේ දානය සූදානම් කළේ කියලා. එයා සඳහන් කරනවා කලින් මට සතරවරන් දෙවරු ඇවිල්ලා මට සඳහන් කළා බුදුහාමර වඩිනවා කියලා. මේ කාන්තාව සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ආධ්‍යාත්මිකව දිනු වෙච්ච දෙවියන් සමග සම්බන්ධතා තිමිච්ච සාකච්ඡා කරපු කාන්තාවක්. ඉතින් මේකට සහභාගී වෙච්ච ඇතැම් අය පුදුමයට පත් වුණා. මේ කාන්තාව දෙවුරුත් එක්ක සම්බන්ධතා තියෙන කෙනෙක්, කතා බහ කරන කෙනෙක් කියලා ප්‍රශංසා කළා, අගය කළා. දැන් කාලේ නම් අපට දෙවි කෙනෙක් පේනුණොතින්, දේවතාවියන් දැක්කොතින්, දෙවියෙක් කියලා මොකක් හරි දෙයක් ගෙනල්ලා දැම්මොතින් අපි හිතනවා හරි ලොකු දෙයක් දෙවියෝ මට හරි ආදරේ කියලා. පින්නතුනි මේ කාන්තාව මොකද කියන්නේ? මේ කාන්තාව කියන දෙවිවරු මාත් එක්ක ඇවිල්ලා කතා කරයි කියන එක මගේ ජීවිතයේ විශේෂත්වයක් නෙවෙයි. ඒක මට ලොකු දෙයක් නෙවෙයි. මගේ ජීවිතයට වඩා සුවිශේෂී කාරණයක් සිදු වෙලා තියෙනවා මට අගය කරන්න පුළුවන්, මට සතුට වෙන්න පුළුවන්. මොකක්ද ඒ කාරණේ? මේ කාන්තාව කියනවා මට හිටියේ එකම පුතයි හිටියේ. ඒ පුතා නොකරපු වරදකට මේ ප්‍රදේශයේ රජතුමා විසින් මා ඉදිරිපිට දීම, ඉක්මනක් කරගන්න එපා, මා ඉදිරිපිට දීම කෑලි කෑලි වට කපලා ඝාතනය කළා. මේ ඝාතනය කරන අවස්ථාවේ මගේ හිතේ කිසිම වෙනසක්, කිසිම ද්වේෂයක්, කිසිම දුකක් ඇති වුණේ නැහැ මේ සිද්ධිය ගැන. මං ඒතුළු උපරිම ලෙස මේ සාස්තුරවරේ දේශනා කරපු ධර්මය තුළින් මගේ හිත මං උපරිම සතියේ පිහිටවාගෙන උපරිම වශයෙන් මා දුකේ නිදහසලේ මොහොත හිටියා. මට මේ දුක ආවේ නැහැ කියලා. දෙවිවරුත් එක්ක කතා කරන එක නෙවෙයි මගේ ජීවිතේ විශේෂත්වය. මෙන්න මේ ජීවිතේ ඉතාමත්ම සංවේගදායී අවස්ථාවේ, දුක් කෙලඹෙන තිමිච්ච අවස්ථාවේ ඒ දුකෙන් මම නිදහස් වුණා. මෙන්න මේකයි මගේ ජීවිතේ විශේෂත්වය. අන්න ඒ ගුණයටයි මා මේ ස්වාමීන් වහන්සේලාට, සංඝයාට බුදුහාමරණ දරු කරන්න කියලා. පින්නතුනි අපිට දෙවි කෙනෙක් දැක්ක කියලා හෝ දෙවියෙක් කියලා අපේ ජීවිතේටම සුගතිගාමී වෙන්න, සුවපත් වෙන්න මැණිකක් ගෙනල්ලා දැම්ම කියලා හෝ පින්නතුනි අපට ජරා මරණ වලින් නිදහස් වෙන්න බෑ. එහෙම ලබා දෙනවා නම් ගන්න එකේ වල දන්නේ නැහැ, බුදුදහම එපා කියන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා දහමක් කරා අපි යන්නට ඕන. ඒකයි අපේ බුද්ධිය කියලා කියන්නේ. අපි මහලු වීමේදී, අපේ ළඟම ඥාතීන් වියෝ වෙද්දී, අපේ මේ ශරීරය අත්හරින මොහොතේදී අපට ඒ එළඹෙන දුක් ටිකෙන් නිදහස් වෙන මාවතක්, ඒ අපි පිළිපදින දර්ශනය තුල තියෙනට ඕන. පින්නතුනි ඕනම විශේෂේස්ත්‍රයකින් යම් කිසි කෙනෙක් ඉහළට මිගෙන ගත්තොතින් ඒක නට කියනවා කවුද, කවුරු කවුරු කියලාද? එයාට කියනවා දාර්ශනිකයෙක් කියලා. ඇයි එහෙම කියන්නේ? ඕනම උපාධියක අවසානයට යන තියෙන උපාධිය කොහමද? ડોક્ટર ઓફ ෆිලොසොෆි. මෙඩිසින් වලින් ගියත්, ලැංග්වේජ් එකකින් ගියත්, වෙනත් සබ්ජෙක්ට් එකකින් ගියත්, මොහොකෙන් ගියත් මොකක්ද අන්තිම ඩිග්‍රිය? අන්තිම ඩිග්‍රිය PhD ඩිග්‍රිය. අන්තිම ඩිග්‍රියට යනකොට එයා දාර්ශනිකයෙක් වෙනවා. ඒ නිසා තමයි සොක්‍රටිස් කිව්වේ දර්ශනයේ මූලස්ථානය වන ග්‍රීසියෙහි සොක්‍රටිස් කිව්වේ එකයි, සියලුම බුද්ධිමතුන් දාර්ශනිකයන් වෙන්නට ඕන, සියලුම දේශපාලඥයන් දාර්ශනිකයන් වෙන්න ඕන කියලා. පින්නතුනි ග්‍රීසියෙන් ආපු සංකල්පයක් තමයි මේ ෆිලොසොෆි කියන වචනයත් ඇදලා තියෙන ග්‍රීස් ග්‍රීක් වලින්. පින්නතුනි අපි සාමාන්‍ය දේ අගය කරනට වඩා අපි බුද්ධිමතුන් අපි දාර්ශනිකයන් වෙන්නට ඕන. අන්න ඒ දර්ශනය තමයි බුදුදහමෙන් අපට මේ කියා දෙන්නේ. ඒ දර්ශනය තුල පින්නතුනි සාමාන්‍ය ලෞකික දියුණුව විතරක් නෙවෙයි, ඒ ලෞකික දියුණුව යම් කිසි මට්ටමකදී පිරිහෙනවා. අපේ රූප සම්පත්තිය, අපේ ධනෙ, හැම දෙයකදීම අපේ කාලයකදී බිඳ වැටෙනවා. ඒක අපේ භෞතික කොයිතරම් අධ්‍යාපනයේ ධනය, දරුවන්, ඥාතීන්, දෙවියන් විතරක් නෙවෙයි මුළු බ්‍රහ්මයන් ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය ගත්තත් මේ වැටෙන වැටීමෙන් අපට නිදහස් වෙන්න බෑ. ඒ නිසා ඒ සඳහා තියෙන එකම පිළියම තමයි මේ සද්ධර්මය. ඒ නිසා ඒ සද්ධර්මය තුළ පින්නතුනි අපි අප්‍රමාදීව ඉඳෙන්නට ඕන. අපට ඕනම වයසකදී මේ ධහමට එන්න පුළුවන් වාසිය තියෙනවා. ඔබ කවුරුවත් හිතන්නේ ඔබ වයසට ගිහිල්ලා කියලා. බුදුහාරයන් කාලේ අවුරුදු 7 මහණ වෙලා රහත් වෙච්ච අය වගේම පින්නතුනි අවුරුදු 100 මහණ වෙච්ච අයත් හිටියා. අවුරුදු 120 මහණ වෙච්ච සෝනා මෙහෙණිය, රාධාහාමුදුරුවෝ වගේ ඇත් හිටියා. අවුරුදු 120 මහණ වෙලා රහත් වෙච්ච අය. ඔබ එහෙනම් ප්‍රමාදද? අපි කවුරුවත් ප්‍රමාද නැහැ පින්නතුනි. ඔබේ කන් දෙක ඇහෙනවා නම්, ඔබේ බුද්ධිය තියෙනවා නම්, ඔබ ඇඳක හිටියත් ලෙඩ වෙලා ඔබ ප්‍රමාද නැහැ. ඔබේ සුදුසු කන් දෙක තියෙනවා, කන් ඇහෙන එක බුද්ධිය. අනිත් මොන ඉන්ද්‍රිය පින්නතුනි දුර්වල වුණත් ගැටලුවක් නැහැ, ඇස් දෙක අන්ධ වුණත් ගැටලුවක් නැහැ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව පින්නතුනි අපි මගහැර ගන්න එපා. දරුවෝ නිසාවත්, වෙනත් ධනයක් නිසාවත්, අධ්‍යාපනය නිසාවත්, වෙන කුමන හේතුවක් නිසාවත් පින්නතුනි මේ ලැබෙච්ච අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාව මගහැර ගන්න එපා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ කියන්නේ අප්‍රමාදීව යෙදෙන්න මේ ධහම තුල. බුදුහාමුදුරුවෝ දවසට 3 වතාවක් ස්වාමීන් වහන්සේලා රැස් කළ කියන අප්‍රමාදී වෙන්න, අප්‍රමාදී වෙන්න, අප්‍රමාදී වෙන්න කියලා. ඒ නිසා පින්නතුනි එක තැනක භාවනා කිරීම විතරක්ම නෙවෙයි අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ. තමන් කරන හැම වැඩක්ම සිහියෙන් කරන්න. තමන් පාසලට යන වෙන්න පුළුවන්, දරුවෝ ටික පාසල දෙක් යන වෙන්න පුළුවන්, රැකියාවට යන වෙන්න පුළුවන්, කඩේට බඩු ගන්න යන වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඒ හැම තැනක්ම භාවනා කරන තැනක් බවට පත් කරගන්න, සක්මන් මළුවක් බවට පත් කරගන්න, හැම දවසක්ම දන් දෙන දවසක්, මේ මංගල කාරණා වැඩෙන දවසක් බවට පත් කරගන්න. ඔබ කොතන හිටියත් පින්නතුනේ ඔබ නිවන් මඟ කරා ළඟා වෙමින් එන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනේ එක තැනක ගහක් හැට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉඳීම විතරක් නෙමෙයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ තමන් හුස්ම ගන්න හැම මොහොතක්ම ධර්මයේ හැසිරෙන අවස්ථාවක්. ඒ නිසා පින්නතුනේ ඒ හුස්මට තමන්ගේ සිහිය නෝන එකතු කරන්න, ඒ හැම මොහොතකම අපි ධර්මයත් එක්ක ඉදිරියට යන බවට පත් වෙනවා. ගරුකල යුත්තන් ගරු කරමින්, ඊළඟට මාන්‍ය අඩු කරමින්, නිහතමානී බව ධර්මයේ ළඟදී නිහතමානී බව ඇති කරගනිමින්, ලද දෙයින් සතුටු වීම, සන්තුෂ්ඨිතා, තමන් දැන් ලැබපු ධනය, අධ්‍යාපනය, තමන්ගේ රූප සම්පත්තිය, මේ දේ ගැන තමන් සතුටක් ඇති කරගන්න. අඩුපාඩු තියෙන පුළුවන් අපේ කමන්නේ. නමුත් ඊට වඩා ලෝකේ බොහෝ දෙනෙකුට ලබන්න බැරි බොහෝ දේවල් ඔබ මේ මොහොතේ ලබලා තියෙන්නේ. ඒ ලැබපු දේ ගැන හුඟා සතුටු වෙන්න ඔබ. ඔබට මොනව නැති වුණත් ඔබට සද්ධර්මය ලැබෙනවා. අන්නේ සද්ධර්මයේ ළඟදී පින්නතුනි අනිත් දේවල් ඔක්කොමටම වඩා අපට ලැබෙන මේ සද්ධර්මයේ බර වැඩි. ඒ නිසා අනිත් මොන අඩුපාඩු සිදු වුණත් ඒ වෙච්චර හිතන්න එපා. දැන් තියෙන දෙයින් සතුටු වෙන්න. ඒකෙන් කියන්නේ අනාගතේ මොකද කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ, අනාගතයේ දේවල් කරන්න, දරුවෝ වෙනුවෙන්, ඥාතින් වෙනුවෙන්, තමන් වෙනුවෙන් රැකියා අධ්‍යාපනය කරන්න. නමුත් දැනට තමන් ලැබපු දෙයින් අද සතුටු වෙන්න. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි ඒ? ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. අර අස්සේ ඉස්සරහා වැන්න තියෙන අර අලේ වගේ, කැරට් අලේ වගේ නේ, කැරට් අලේ කන්න අස්සේ දුවනවා. කවදාවත් කරත් යන අස්සයට අර කැරටල් ළඟට ළඟා වෙන්න බෑ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් මැරෙන දවස එනකොට අද මැරෙන දවස හෙට තමයි අර දවස එතකොට. හෙට කවදාවත් ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි නොතුනේ අද තමන්ගේ ජීවිතේ ලස්සනම වටිනාම දවසපත් කරගන්න හැමදාම. හැමදාම උදෑසන අවදිුණාම හිතන්න අද තමයි මගේ ජීවිතේ වටිනාම ලස්සනම දවස කියලා හිතලා හැකිතාක් හිත පිරිසුදු කරගන්න, හැකිතාක් මේ මංගල කරුණු දිනු කරගන්න. කතඤ්ඤුතා කළගුණ සැලකීම. බුදුහාමුදුරු දේශනා කරනවා කේवला හේ සාබ්බික්කවේ සප්පුරුස භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම්තා හොඳ ගතිගුණ තියෙනවා නම් ඒ සියලුම ගතිගුණ වල පදනම කළගුණ සැලකීම කියලා. ඔබ බලන්න ජීවිතය කරන හොඳ දේවල් සාමාන්‍ය ලොකු දේවල් ඕන්නේ. වාහනේ හොදන එක ගන්න බලන්න. වාහනේ හොදන එක මොකද්ද? කළගුණ සැලකීම. ගෙදර අතුපතු ගන්න. ඉන්න ගෙදරට කළගුණ සැලකීම. ඇඳුම් ටික හොදගන්න එක බලන්න. කළගුණ සැලකීම. එතන ඉඳන් අම්මට තාත්තට සැලකීම, තමන් කරන රැකියාව දැහැමිව කිරීම දක්වා සියලුම දේවල් කළගුණ සැලකීමට අදාළයි. පින්නතුනි, කාලේ එන ධම්ම ශ්‍රවණ සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කරන්න. තමන්ගේ යහළුව මුණ ගැහුණාම ධර්ම කාරණයක්ම කතා කරන්න පින්නතුනි. ස්වාමීන් වහන්සේ කෙනෙක් හමු වුණාම ධර්මෙම සාකච්ඡා කරන එක තමන්ගේ ගුණයට ලොකු යහපතක්. කන්තේච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ තම මංගල මුත්තමං. පින්නතුනි, ඉවසීම උතුම් ගුණයක්, මංගල කාරණයක්. මොනදිවසනවා කියලා කියන්නේ? මොනදිවසනවා කියලා කියන්නේ? ඇහැට පේන තමන් අකමැති රූප පේනකොට ඉවසීම පුරුදු කරන්න. කනට තමන් අකමැති ශබ්ද ඇහෙනකොට, බණිනේව හරි මොන හරි අකමැතිව තියෙනනේ, ඒ වගේ දිවසන්. නාසයට දැනෙන දේවල් වලදී අකමැති දේවල් දිවසන්. ශරීරයට ලැබෙන අකමැති ස්පර්ශයන් ලැබෙනවා. ඉන්න කොට ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒවත් ඉවසන දේවල් මේ ගමන් මගේදී පේනතුනි. මේ හැම දෙයකින්ම පේනතුනි තමන්ගේ ජීවිතේ ලොකු ගමන් මගක යහපත තීරණය වෙනවා. ඔබ අධ්‍යාපනයෙන් දිනුනා නම්, ඔබ ආර්ථිකයෙන් දිනුනා නම්, ඔබ පෞල් ජීවිතය සාර්ථක කරගත්තා නම්, ඒ හැම දෙයකම පිටුපස්සේ ඔබ කොච්චර ඉවසලාදදනේ? ලංකාවේ හැම අධ්‍යාපනය ලැබනකොට අපි කොච්චර ඉවසනවදනේ? ගුරුරු බණිනේවානේ, මදුරුව කනේවා, කොයිතරම්නම් අපි ඉවසගෙනද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ? පින්නතුනි, එහෙම ඒ ඉවසපු නිසා තමයි ඔබ මෙච්චර ජීවිතේ ජයග්‍රහණ වලට ආවේ. ඔබ හරිය කලබල කෙනෙක් නම්, ඉක්මන් කෙනෙක් නම්, නූරුස්සන කෙනෙක් නම් ඔබට මෙච්චර දුරක් එන්න බෑ. ඒ නිසා ආධ්‍යාත්මික ගමන් මගෙත් පින්නතුනි ඉවසීම කියන එක ඉතාම වැදගත් කාරණයක්. සුවච බව. මොහකටද සුවච කියලා කියන්නේ? සුවච කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔබීඩියන්ස් කියන එක. සාමාන්‍යයෙන් අපි කීකරු කියන එක. නමුත් පින්නතුනි මෙතන සුවච ගැන ඊට වඩා ගැඹුරු අර්ථයක්. සුවජ කියන්නේ යමක් කීස කෙනෙක් දෙයක් කියනකොට සක්‍රිය වැහුම්කන් දීම, ඇක්ටිව් ලිස්නින් කියන එක. ඒ අහන දේ පිළිපදින නෙමෙයි මේ කියන්නේ. ඒ අහන දේ නිරවුල් මනසින් බුද්ධිමත් ඇහිීම, සාවධාන වැහිීම. ඒක හොඳ දෙයක් නම් පිළිපදිනවා, නැත්නම් තමයි බැහැර කරන්නේ. මේක පින්නතුනි ඉතාම ඉහළ ගුණයක් හැටියට සලකනවා. හැබැයි කීකරු බව කියන එක බුදුදහමෙහි ගුණයක් හැටියට සලකන්නේ නැහැ. ඇයි? වෙන කෙනෙක් කියන දෙයක් කියන විදිහම කරොත් මොකද වෙන්නේ? හොඳ දෙයක් කිව්වොත් හොඳයි, නරක දෙයක් කිව්වොත් මොකද්ද? අඟුලි මාලට වැච්ච දේ වෙනවා. ගුරුවරයා කිව්ව 1000ක් මරලා ඇඟිලි මාලයක් හදලා දෙන්න කියලා මරන්න පටන් ගත්ත මුලින්ම. කීකරුකමෙන් තමයි කලේ. කීකරුකම හැමතැනදීම ගුණයක් නෙවෙයි. නමුත් සුවච බව හැමතැනදීම ගුණයක්. බුදුහාමුදුරු ගුරුවරුන්ට කීකරු වුණාද? බුදුහාඳුරණ ගුරුරු කී ගුරුවරුන්ට කීකරුණා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේට හිටිය ආලාර කාලා මුද්දකරාම පුත් වෙනි ගුරුරු කියන දේ අහුව හොඳට සුවච බව තිබුණා. නමුත් තේරුම් ගත්ත ඔහුගේ ළඟ දිගටම ඉඳීම කීකරු වීම සාර්ථක නැහැ කියලා ඔහුගෙන් ඉවත් වුණා. ඒ නිසා සුවච බව දිනු කරගන්නට ඕන. සමනානංච දස්සනං ස්වාමීන් වහන්සේලා දැකීම, ශ්‍රමණයන් වහන්සේලා දැකීම තමයි උතුම් මංගල කාරණයක්. ඒ නිසා ශ්‍රද්ධාවන්ත ඇබිනතුනි ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම තමන්ගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් වට සලකනවා. බොහෝ දෙනෙක් ආශිර්වාදයක් උඩ සලකන්නේ ලෙඩ වුණාම මරණයට ලඟ වුණාම තමයි. අනිත් වෙලාවලදී ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නකොට සමහර අය එච්චර කැමති නැහැ. උදේකට එහෙම දැක්කාම සමහර අය හිතන ඇතැම් විට හොඳ නැහැ කියලා හිතනවා ඉන්නේ. නමුත් පින්වතුනි බුදුදහම එහෙම නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කොයි මොහොතේ දැක්කත් ඒක තමන්ට ආශිර්වාදයක් මංගල කාරණයක්. එනිසා තමයි සමහර ආසියානුකරේ රටවල් අය උදෑසන අවදි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා දානයක් පූජා කරන අදහසින් සිහින මවමින් තමයි උදෑසනට අවදි වෙන්නේ. ඒයගේ තමයි ආරම්භ කරන්නේ ශ්‍රමණයන් වහන්සේලා දැකලා. ඒක මංගල කාරණයක්. සුදුසු කල්හි ධර්ම ශ්‍රවණය කිරීම වගේම ධර්ම සාකච්ඡාවත් මංගල කාරණයක්. සාකච්ඡාවෙන් අපේ දැනුම දිනු වෙලා ඊට පස්සේ කාරණේ තමයි තපෝච බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දසනම් නිබ්බාන සච්ච කිරියා චේතම් මංගල මුත්තම. සිල්වත් බව මංගල කාරණයක්. බමසර විසීම කාමභෝගී ජීවිතෙන් වෙන් වෙලා ජීවිතයක් ගත කිරීම මංගල කාරණයක්. අරිය සත්‍යාන දසනම් පින්නතුනි ඥාතීන්ට සංග්‍රහ කිරීම ඉඳන් අයහපත් මිතුරන්ගේ ආශ්‍රයෙන් වෙන්වීම ඉඳන් අහු ගමන් මග අවසන් වෙන කොතින් දින චතුරාර්ය සත්‍ය දැකීම මංගල කාරණයක්. දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම දකිනවා නම් පින්නතුනි මෙන්න මේකත් මංගල කාරණයක්. අපේට යම් කිසි වෙලාවක දුකක් හට ගන්නවා නම් ඒ දුක හට ගන්න වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? තමන්ගේ හිතේ එක්ක ලෝභයක්, එක්ක ද්වේෂයක්, එක්ක මෝහයක්. ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ අවස්ථාවේ හිතේ ලක්ෂණය තමයි අපි ඇසෙන් දැකපු, කනෙන් අහපු මේ ඉන්ද්‍රිය හයෙන්ගත් අතීත අරමුණක් ගැන හිතලා ඒ අතීත අරමුණ තුළ අපේ හිත බැසගෙන ඉන්නවා. මේක තමයි යථාර්ථයේ පිනතුනි. ඒ අතීත සිද්ධිය දැන් සිදුවෙන දෙයක් හැටියට අපේ අවිද්‍යාවෙන් ඒ ගැන බලමින් ඉන්නේ. ඒ වෙලාවට අනන්න පුළුවන්, වෛර කරන්න පුළුවන්, ඊර්ෂ්‍යා කරන්න පුළුවන්, ඕන අකුසලයක් කරන්න පුළුවන්. මෙන්න මේ වර්තමාන මොහොතෙන් ගිහිලා සම්මා සතියෙන් ගිලිහිලා යම් කිසි කෙනෙක් දුක් විඳින පුළුවන් ඇතැම් විට නැත්තම් සාදියකට සහභාගී වෙලුණත් වෙන්න පුළුවන්. කුමන දෙයක් කරමින් හිටියත් සිහිය නැතුව වර්තමාන මොහොත අහිමි කරගෙන ඒ ජීවත් වෙන අවස්ථාව කොහෙද අපි ජීවත් වෙන්නේ? මාර්යාගේ සේම භූමියේ ඉන්නේ. මාරයගේ ඉඩම ඉන්නේ වෙලා සිහියෙන් නොසිටින අවස්ථා. යම් කිසි අවස්ථාවක අපි හරියට සිහිය පිහිටුවාගෙන සම්මා සතිය තුල ඉන්නව නම් ඒ සම්මා සතිය තුලින් අවස්ථාව කොහෙද? සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරිත කියලා කියනවා. තමන්ගේ පියාගේ විසේ හැසිරෙන්න මේක තමයි තාත්තගේ ඉඩම. තාත්තගේ ඉඩම කියලා කියන කොහෙද? බුදුහාමුදුරුවෝ පනවපු විශේෂ ශේස්ත්‍රයේ ෆීල්ඩ් එක මේක. ඒ නිසා මෙන්න මේ සතිය තුල ඉන්න උත්සාහය, වීරිය දිනු කරගන්න ඒ ප්‍රමාණයට පින්නතුනි අපි ටිකෙන් ටික නිර්වාණය කරා ළඟා වෙමින් ඉන්නේ. උතුම්ම මංගල කාරණේ ලට්ට ළඟා වෙමින් ඉන්නේ. අන්න එවැනි පුද්ගලයා පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං හේතං මංගල මුත්තමං. හේතනත්තා ලාභ ලාභ යසයස නින්දා ප්‍රසංසා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම අභියස කම්පා නොවන අකම්පිත මනසක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එයාට පින්නතුනි දැන් මේ ඇහැට පේන හැන දේ පින්නතුනි අපට ලොකු වටිනාකමක් ලැබෙන්නේ මේ දේ පිළිබඳව අපි යථා තත්ත්වය දන්නේ නැති නිසා. අපේ ඉන්ද්‍රිය වලට යමක් ගැටෙනව නම් පින්නතුනි ඇසට මේ සතර මහා භූත රූප පේන්නේ. පට වියාපෝ තේජෝ වායෝ අවකාශ කියන මේ මූලික සිද්ධාන්ත හතරක එකතුවක ප්‍රතිපලයක් විදිහට තමයි මේව පේන්නේ. මේ වගේ එක එක විදිය වෙනස් වෙච්ච එක විතරයි තියෙන්නේ. එනිසා මොකක් ගත්තත් අවසාන ප්‍රතිඵලය තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන මෙන්න මේ පහක එකතුවක් තමයි මේ දේ කියලා කියන්නේ. ඒ දේ අපි දැනගන්නවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පහේ හට ගැනීම. මේ වේදරුවක් කියලා පේනුණත් කෑමක් කෑව කිව්වත් හුලඟක් ආව කියලා කිව්වත් සුවඳක් ඉඳ කිව්වත් අතීත අරමුණක් මතක් වුණා කිව්වත් මොකක් වුණත් පින්නතුනි ඒ කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ස්කන්ධ පංචකයක් රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පහක එකතුවක්. මේ එකතුව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේකේ හරියට ඇතිවීම නැතිවීම දැක්කොත් ඒ දකින මොහොත තුල අපි ඉන්නව නම් පින්නතුනි, ඒ කෙනාට තමන්ගේ ශරීරයේ බරපතල අසනීපයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට ඒ අසනීපය ඔහුට දැනෙන්නේ නැහැ. ඔහු වයස හුඟක් වයසට කියපු දුර්වල කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුට ඒ වයසෙන් වෙන මහලු වීමගෙන දුක් ටිකෙන් ඔහු නිදහස් වෙලා ඉන්නේ. ඔහු මරණාසන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මරණයෙන් වෙන දුක් ටික ඔහුට එන්නේ නැහැ. අවසාන මොහොතේ පින්නතුනි, අවසාන තත්පරයේදී අපේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු නිරුද්ධ වෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු නිරුද්ධ වෙනවා. අපේ අනතුරකදී මිය ගියත්, සිහි මූර්ඡාවල මිය ගියත්, බ්‍රේන් ඩෙත් වල මිය ගියත්, සුවදායී මරණයටපත් වුණත් අන්තිම මොහොතේ මේ පහක් ක්‍රී වෙලා මනස විතරයි ක්‍රියාත්මක වන්නේ. අන්න ඒ සිදුවෙන අවසාන මොහොතේ අපට හරියට නුවණින් දකින්න පුළුවන් නම් මේ ඇති වෙන සිතුවිල්ලත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දකින්න අපි දක්ෂ වුණොත් අපේ මරණයත්, රහත් භාවයත්, පිරිනිවන් පෑමත් කියන මේ තුනම එකට සිදුවෙන සමසීසී පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔහුගේ මංගල්‍යයත්, ඔහුගේ අවමංගල්‍යයත්, ඔහුගේ මරණයත් එදාට මංගල කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා පිනතුනි ජීවිතයේ හැකි තාක් දුරට මෙන්න මේ කාරණා දිනු කරගන්න බලන්න. මේක හොඳට දිනපතාම නිතර පේන තැනක තියාගෙන හැමදාම බලන්න මගේ ජීවිතේ මං කොච්චරනම් අද දින මේව ප්‍රගුණ කරාද කියලා. මේව ප්‍රගුණ කරපු තරමට තමන්ගේ ජීවිතයේ ආශිර්වාදේ වැඩි වෙනවා. එවැනි කෙනා ඒතා දිසානි කත්වාන සත්බත්ත මපරාජිතා. මෙන්න මේ කාරණා වලින් දිනු වෙච්ච කෙනා සියලු ආකාරයෙන් හැම තැනදිම යා අපරාජිත කෙනෙක් බවට පත් වෙනවා. යා කිසිම තැනකදී පරාජය වෙන්නේ නැහැ. මේක තමයි පින්නතුනේ අපරාජිත මාවත. වෙන කිසිඳු ක්‍රමයකින් ගිහිලා අපට අපරාජිත වෙන්න බෑ, ජයග්‍රහණය කරන්න බෑ. අපි කිසියම් විෂය ධාරාවකින් ඩොක්ටරේට් එකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකකින් ඉතාලම ගැඹුරට ගිහිල්ලා. අද අපි රිසර්ච් එක දිලි ඉදිරිපත් කරනකොට ලබන මාසෙ තව කෙනෙක් ඒ රිසර්ච් එකම ගැඹුරට ගිහිල්ලා. අපට ආයුක් මල යන්න බෑ. අපි මේ භාෂා පහක් ඉගෙන ගන්නකොට තව භාෂා පහක් දන්න කෙනෙක් ඉන්න ලෝකෙ. අපිට කිසිදු දෙයකින් අනිත් ලෝකෙ ඉක්මවල යන්න බෑ. අපිට ඉක්මවල යන්න එකම දේ තමයි මේ ආධ්‍යාත්මික ලෝකෙ තුල ඉක්මවල යන එක. අන්න ඒ ශක්තිය පින්නතුනි අපි ඇති කර ගන්න, විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදියට ශ්‍රී ලංකා භූමි ඉපදිච්ච හැටියට, ඒ භූමි ඉපදිච්ච මෞදේමාපියන්ට ඥාතිත්වයේ තියෙන හැටියට පින්නතුනි ඔබට විශාල හැකියාවක් ඔබේ ඥානවලම තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඒ ආත්ම ශක්තිය අපට තියෙනවා. මොකද මේ සම්බුද්ධ ශාසන ආරක්ෂා කරේ වසර 2300ක්ම ඒ ශ්‍රී ලංකිකයන් ආරක්ෂා කළේ. ඒ ශ්‍රී ලංකිකයන් ආරක්ෂා කරපු බුදුදහම තමයි අද ලෝකෙම තියෙන්නේ. බුදුහාමුදුරු ඉපදිච්ච දඹදිවත් බුදුදහම විනාශ වෙච්ච කාලේ ලාංකිකයන් මේක රැකගෙන ලෝකෙට දායාද කළා. දර්ශනයක් විතරක් නෙවෙයි, ප්‍රතිපදාවක් තුළින් රහතන් වහන්සේ ලෝකෙට නිර්මාණය කළ දීපු භූමියක් බවට පත් වුණා ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒ නිසායි උරුමය තියෙන අය හැටියට පිනතුනි ඔබ උපරිම ලෙස දහම තුළ ස්ථාපිත වෙන බලන්න. හැකිතාක් ධර්ම ශ්‍රවණය කරන්න, හැකිතාක් දුරට මේ කරුණ ඔබේ ජීවිත තුළ සාර්ථක කරගන්න. ඒ අතර ඔබේ ළඟම ඥාතීන්, ඔබ ඉතාම ආදරය කරන දරුවන්, අම්මා තාත්තා, ඥාතීන්, ස්වාමි භාර්යාවන්, ඒ හැමදෙනාටම ධර්මයේ හැසිරෙන උනන්දු කරවන්න, එයට උදව් කරවන්න, ඔබ කරන කටයුතු වලට එයන් සහභාගී කරව ගන්න. හැකිතාක් පින්නතුනි සමත විදර්ශනා භාවනා කරන කාලය දිනපතාම වැඩි කරන්න. විනාඩි 5න් පටන් ගන්න දවසට කමන්නේ. අඛණ්ඩව කරන්න විනාඩි 5, 10, 15, 20 ටිකෙන් ටික දිනපතාම දිනු කරන්න. දිනු කරපු ප්‍රමාණයට පින්නතුනි තමන්ගේ මනසේ මානසික සුවය වැඩි වෙනවා. මේ මංගල කාරණා වලින් තමන්ගේ ජීවිතයට උපරිම ආශිර්වාද ලබා ගන්න. මේවා දිනු වෙන්න තමන්ගේ ලෞකික ජීවිතයත් උපරිම ලෙස දිනු වෙනවා. නිරෝගී භාවය, දිගාසිරි, කල්‍යාණ මිත්‍රයන්, දරුවන්ගේ සාර්ථකත්වයන්, මේ සියල්ලක්ම පින්නතුනි ඉතාම වේගයෙන් තමන්ට වැඩි වෙන බව තමන්ට ධර්මය තුලින් ප්‍රත්‍යක්ෂව පේනවා. සාන්දෘෂ්ටික දහමක ලක්ෂණ මේක. ඒ නිසා මේ ලැබිච්ච වටිනාම දර්ශනයක් අපට ලැබුණේ පින්නතුනි මේ දර්ශනයට උපරිම වටිනාකම ලබා දෙන්න ඔබේ ජීවිතයෙන් මේක ක්‍රියාත්මක කරන්න. මේ අංග ක්‍රියාත්මක කරපු ප්‍රමාණයට ඔබේ මේ පේන ශරීරය හුඟක් වටින ශරීරයක් බවට පත් වෙනවා. අද පේන ඔබේ ශරීරයට වඩා එදාට ඔබේ ශරීරය හුඟක් වටිනවා. ඔබේ ශරීරය විතරක් නෙවෙයි ඔබ යන වාහනේත් වටිනවා. ඔබ පාවිච්චි කරන ඇඳුමත් වටිනවා එදාට. ඔබ පාවිච්චි කරලා ඉවර වෙච්ච ඇඳුමත් වටිනවා ඊට පස්සේ. ඔබේ කෙස් ගහ පා වටිනවා. ඔබේ ශරීරයෙන් අයින් වෙච්ච කෙස් ගහත් වටින දෙයක් බවට පත් වෙනවා ඔබ මේ දහම තුල ඉන්නකොට. ඉතින් ඒ දහම තුල අප්‍රමාදී වේදෙන උත්සාහ කරන්න ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්නතුනි ධර්මයේ පිළිවඳව ගැටලුත් තියෙනවා නම් අහනටත් අවස්ථාව තියෙනවා. හොඳයි පින්නතුනි, අද අප මේ සාකච්ඡා කළේ මංගල සූත්‍රය. බොහෝ විට අපි මේක ඉතාම සරල සූත්‍රයක් විදිහට එදිනෙදා ආශිර්වාද පිණිස සජ්ජහානා කරන තුන් සූත්‍ර අතුරින් මංගල, රතන, කරණීය, මෙත්ත කියන මේ සූත්‍ර තුන අතුරින් ආශිර්වාදාත්මක මේ බ්ලෙසින් ඩිස්කෝස් එකක් විදිහට අපි සාමාන්‍යයෙන් සලකන්නේ, චාන්ටින් එකක් විදිහටයි සලකන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වටිනාම සූත්‍රයක්. ඒ නිසා මේ කරුණ පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ කරගන්න. දිනපතාම බලන්න මම අද මේ කරුණු කීයක් කළාද කියලා. පොඩියෙන් හරි කෙනෙකුට උපකාරයක් කරන්න, ඩොලරයකින් හරි කමන්නේ උදව්වක් කරන්න, ඔය හන්දිය කියන කෙනෙකුට හරි උදව්වක් කරන්න සතුට සිතින්, අඩු ගානේ කෙනෙකුට වැඩි දිනකට වන්දින එක හරි කරන්න. හැමදාම බලන්න තමන් මේ කරුණු වලින් අද මම කීයක් කළාද කියලා. ඒ නිසා පිනතුනේ ඒවා දිනෙන් දින වැඩි කරන ගනිමින් අවසානයේ තමගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. අවසානයේ සාර්ථකත්වය කියලා කියන්නේ සාර්ථකත්වය කියලා කියන්නේ පින්නතුනි අපේ හිත විසිරලා යන සිත එක සමත අරමුණක අපි කොයිතරම් වේලාවක් තියාගන්න දක්ෂද කියන කාරණේ මත. මේක තමයි අපේ GPA එක. බුරිස් ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක කියන්නේ මේක. මේ GPA එක වැඩි කරගන්න. මේ බුඩිස් GPA එකත් එක්කම බුඩිස් IQ එකකුත් තියෙනවා. නැත්තම් EQ එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අනිත්‍යතාවය නිතරම බලන්න. හැම මොහොතෙම හිතේ ස්කන්ධ පංචකය හට ගැනීම, නිරුද්ධ වීම උපරිම බලන්න. ඒක බලන්න බලන්න තමන්ගේ IQ එක වැඩි වැඩි වෙනවා. ඒකට උපකාර කිරීමට තමයි මේ අනිත් එක අපි කරන්න ඕන. දන් දෙන එක, කළගුණ සැලකීම, වැඩියෙන් උපස්ථාන කරන්න, මේ ඔක්කොම කරන්න ඕන. ඒක අර බාහිර මුරකාරවල ටික වගේ. මේ දෙන්න තමයි පළමුවෙන්ම ආරක්ෂා කරන්න ඕන දෙන්න. දිනු කරන්න ඕන දෙන්න. දැන් බලන්න ලංකාවේහි, ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ජයසිරි මහා බෝධිය මැද තියෙනකොට බෝධින් කීයක් වටේ ඉඳගෙන පරිවාර බෝධියට උදව් කරනවදනේ? ඒ පරිවාර බෝධිය ටික නොතිබ්බනම් අර මැද තියෙන කුඩා බෝධිය ආරක්ෂා වෙනවද? ආරක්ෂා වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පිනතුන අපේ මේ මැද තියෙන සමත විදර්ශනා දෙක, ජයසිරි මහා බෝධි දෙකක් වගේ. ඒක වටේට තියෙන අනිත් ටික දන් දීම, කළගුණ සැලකීම, පිරිඋත්තම් පිදීම, නිහතමානී බව, ලද දෙයින් සතුටු වීම, ධර්ම ශ්‍රවණය, මේ හැමදේම පරිවාර බෝධි වගේ ඒ වගේ උපකාර සලසා ගන්න. මේකට එන හානි ටික වළක්ව ගන්න. මේකට ආශිර්වාදයේ පෝෂණය ලබා ගන්න. දිනෙන් දින තමන්ගේ හිත සාර්ථකත්වය කරා යන, ජයග්‍රහී මාවත කරා යන සිතක් ඇති කර ගන්න. ඒ හැම මොහොතකම ඔබ මහලු වීමෙන් වෙන දුකෙන් නිදහස් වෙනවා. ඒ හැම මොහොතකම ඔබ මරණයෙන් වෙන දුකෙන් නිදහස් වෙනවා. අපට අනාගතය අපේ මරණයේදී විතරක් නෙවෙයි, අපේ ළඟම හුඟක් ඥාතීන්ගේ මළගෙවලට යන්නට වෙනවා. අපි ඊටාම කැමති ඥාති මිත්‍රාදීන් අපේ ඇස් දෙක හමු වෙහිමිය ගිහිලා තියෙන මృత ශරීරවල බලන්න අපේ ඇස් දෙකෙන් සිද්ධ වෙනවා. මේක වළක්වන්න බෑ අපට. අන්න එවැනි ජීවිතයක ඒ දුක් පීඩාවලින් නිදහස් වෙන්න මාවතයි මේ කිව්වේ. ඒ නිසා ඒ අය හැකිතාක් ජීවිතයෙන් සමු ගන්න ඵලයේ කලින් එයාට ධර්මයෙන් උදව් කරන්න. ඒ වගේම පිනතුනි ඒ උදව් කරනට වඩා තමන් මනසින් දිනු වෙන. ඉතින් එසේ කටයුතු කරන්නට ඔබට නිදුක් නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්න සැලසේවා. අද පින්කමෙන් බලාපොරොත්තු වෙන පරිදි ආදරණීය දරුවන්ට ආශිර්වාද කරන පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ දරු දෙපළ ඇතුළු ඔබ හැම දෙනාගේම දරුවන්ටත් මේ ආශිර්වාදය ලෙසම ලැබේවා. ඒ වගේම මේ ඩේවිඩ් පතිරත්න පියතුමා ඇතුළු ඔබ නමින් මියගිය සියලුම ඥාතිහුද මේ විශ්වයේ පින් අපේක්ෂාවෙන් සිටින සියලුම ඥාති මිත්‍රාදීන් ඇතුළු සත්‍යම් මේ පින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් සුඛිතා හොන්තු ඥාතයෝ. රස කරගත් නූතන් පින්කම ආනිසංසෙන් සම්මදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු හොඳින් සිදු කර ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසේවා කියන පැතුමින් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, බොහෝ වේලාවක් පින්නතුන් බොහොම අවධානයෙන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් බොහෝ දිග වේලාවක් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිම්බයං සෝකම් පන්තා ච නිස්සෝ අන්තෝ සම්දේපි පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. දිගස්රි වේවා.